संसार सारोग विनीतनीसं सन्नीत सातं सुचिसारधीसं संधीरकं सुन्न तनूपलासं संलापदेशिं पनमे भिसासं संसाभिगं केवलमोहनासं सन्नाह कन्मार रने विशेषं संसेवितं दासि मुदारहासं संहार धम्मं पनमे सदासं छन्दास गन्नासित पापनासं सन्नापधंसिं हतगोरपासं संपारगामिं सुचिसारवासं संवार संघं पनमे रसासं සසර සැඩ සායුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙඩ නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැතින් පිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මා සඳන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සංකෝ උජෝජසෝ යෝච සුවචෝ චස්ස මුදවනති මානි සන්තුස්ස කෝච සුභරෝච අප්පකින්චෝච සල්ලෞක වුන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද මේ පින්නතුන් 2015 වර්ෂයේහි අවසාන පුන් පොහොදා සිල් සමාදන් වෙච්ච මොහොතෙහි උඳුවක් පොහොදා මේ සන්ධ්‍යායාමි සිදු කෙරෙන ධර්ම දේශනාවට අනුකම්පාන් දීමටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපි සතර හුඟක් පින් කරලා ප්‍රාර්ථනා කරලා ලැබපු දෙයක්. සතර පින් කළාට විතර සම්බුද්ධ ශාසනයක් ලැබෙන්නේ නැහැ. සතර පින් කරපු සමහරැත්තන්ට ඉහළ කුලවල ඉපදෙන්න පුළුවන්. ඇතැම් විට උපදින්ම රජවරුන්ගේ සිටුවරුන්ගේ දරුවන් වෙන්නත් පුළුවන්. නමුත් පින්තුනේ සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙක බණදහම් මහන්නට පරිසරයක ඉපදෙන්නේ පින්කම් කරලා වගේම ඒ පින්කම් දෙකම අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඇතැම් විට මේ පින්තුන් දන්නවා දැන් කාලෙත් ලෝකේ සමහර රටවල රාජ්‍ය නායකයෝ ඉන්නවා. ඒ රාජ්‍ය නායකයන්ගේ දරුවෝත් ඉන්නවා. ඇතැම් විට ඒ අය සමහරැත්තම් බුදුදහම කියලා ආගමක් තියනවද කියලා දන්නේ නැහැ. එතකොට ඇතැම් විට ඒ රජවරුන්ටත් වඩා අපි හුඟක් වාසනාවන්තයි. ඒ නිසා පින්තුනේ මේ වාසනාව ලැබුණේ එකාතකින් සසර පින් කරලා ඒ පින් කරන ගමන් අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා අනේ මේ වගේ සම්බුද්ධ ශාසනයක් ලැබෙන්න හොඳ වාසනාවන්ත මෞද්‍යමාපියන් ලැබෙන්න ශ්‍රද්ධාවන්ත මෞද්‍යමාපියන්ගේ දරුවෝ එලිපදෙන ලැබෙන්න ධර්ම දේශනා පැවැත්වෙන ප්‍රදේශවල ඉපදෙන්න ලැබෙන්න ඒ විතරක් නෙවෙයි ඒ බණ දහම් මහන්නට සුදුසු විවේකය ආර්ථික පරිසරය මෙම සියල්ලක්ම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඇතැම් විට පින්තුනි අදත් ඇති ලංකාවේ සමහර අද බොහෝ දිනේ වුණාට අදත් රැකියා කරන සමහරැත්තෝ ඉන්නවා අද දවසේ. සමහරැත්තන්ට එහෙම රැකියා නොකර බෑ. මොකද ඒගොල්ලන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා එයාට අද දවස්වත් කැප කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට පින්තුනි අද දවස් හරි කැප කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ කලාව පින්කම් ආනිසංස විදියට. ඒ නිසා ඔබ හුඟා සතුටටපත් වන්න. සතර හුඟා පින් දහම් කරලා ප්‍රාර්ථනා කරලා අදිස්ථාන කරලා ලැබුවේ ඉතාම දුර්ලභ අවස්ථාවක් ඔබ මේ ගත කරනවායි කියලා. හැබැයි පින්තුනි ඒ දුර්ලභ අවස්ථාවෙන් අපේ නියම ප්‍රතිඵල ගස්සා වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ දහම් පණිවිඩය මොකද්ද කියලා අපි තේරුම් ගත්තොත්. එනිසා මම මුලින්ම මේ පින්තුණින් අහන්න කැමතියි. මේ පින්තුන් වාකල් බණ දහම් අහලා තියෙනවා. ඒ අහපු බණ දහම් අනුව පින්තුන්ගේ අදහස මොකද්ද? බුදුහාමුදුරු ලෝකයට මොකද දේශනා කළේ? ඔව් සතර කතරින් එතර වෙන්න බුදුහාමුදුරු මොකද දේශනා කළේ? සීල සමාධි ප්‍රඥාය දෙන්න කුසල දහම් කරන්න. මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කරපු කුසලයේ කියලා කියන්නේ? යම් කිසි කෙනෙක් ඇහුවොතින් ඔබේ ආගම මොකද්ද? ඒ ආගමේ සාස්ෘවරයේ දේශනා කරපු ධර්මය මට විනාඩි 5කින් නැත්නම් විනාඩි 20කින් කෙටියෙන් විස්තර කරන්න කියලා කිව්වොතින් ඔබ කොහොමද ඒ කෙනාට බුදුදහම ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොතින් ඔබ කොහොමද ඒ තැනැත්තාට බුදුදහම මොකද්ද කියලා විස්තර කරන්නේ? ඔව් හේතුඵල දහමක් කියලා අපි කියන කොහොමද අපි හේතුඵල දහමේ දන්නේ නැති කෙනෙක්ට විස්තර කරන්නේ? ඔව් සියලු සංස්කාරය හේතුන්ගෙන් හටගන්න. පාස්වර්ඩ් තමයි. පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකටද? ඒ පහ කෙනෙකුට විස්තර කරලා කරන්න කියා කිව්වොත් මට මේ පහ තේරෙන්නේ නැහැ. මට විස්තර කරලා දෙන්න කිව්වොත් කොහොමද අපි කියන්නේ? එතකොට දැන් උපාද වය ධම්මිනෝ කියලා සඳහන් කළා. දැන් යමක් ඉපදෙනවා, නිරුද්ධ වෙනවා, නැත්නම් විනාශ වෙනවා, පවතිනවා. දැන් ඒක කොහොමද අපි විස්තර කරන්න කෙනෙකුට දන්නේ නැති කෙනෙකුට? දැන් එයා කියයි මමත් ඒක දන්න ඕනේ. දැන් අපේ ගෙදර ගහක් හිටියුවා, මේ ගහට එක කලක් තියෙනවා මැරිලා යනවා. ඉතින් මටත් ඕක පුළුවන් නේ කියන්නේ. අපේ ආච්චි වයසට ගියා, අපේ ආච්චි මැරිලා ගියා, මමත් ඕක දැක්කනේ. ඉතින් ඕක ආගමකින් කියන්න ඕනේ නැහැ, ඕක පේනවනේ කියලා. වේගෙන් කියන්නේ ඒගොල්ලන් කියයි අපේ අමතාත විද්‍යාඥයෝ, භෞතික විද්‍යාඥයෝ ඒගොල්ලන් හොඳට ඇටම් එක බෙදලා වෙන් කරලා පෙන්වනවා. හොඳට වේගෙන් වෙනස් වෙන හැටි ඒගොල්ලන් හොඳට දකින විද්‍යාගාරයේදී. ඉතාම සියුම් විදියට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වෙනස් වෙන හැටි ඔයක අපේ තාත්තා විද්‍යාගාරයේදී හොඳට පරීක්ෂණ කළා කියනෝනේ. ඉතින් ඕක කියන්න ඕනේ නැහැ කියලා කියන්නේ. ඇත්තමයි, කිසිම පිළිතුරක් වැරදි නෑ. ඔක්කොම හරි. වැරදි නිසා නේ මම මේ ප්‍රශ්න අහන්නේ. හරියටම අපි ඉතාම නිවැරදිම උත්තරේ කියන්න දැනගන්න ඕනේ. ඒකයි මම මේ අහන්නේ. දැන් අපි කියමු කෙනෙක් වයසට යනවා. යමකට ආශා කරොත් ඒකෙන් දුක් විඳින වෙනවා. ලෙඩ වෙනවා. දැන් මේ වගේ දේවල් තෝගයට පේනවනේ ඇත්තෙන්ම. දැන් උදාහරණයක් ඇරෙද්දී බුදුහාමුදුරෝ සතර පෙර නිමිති දැක්කනේ. ලෙඩෙක්, මහල්ලෙක්, මනමිණියක් දැක්කනේ. එතකොට ඒක දැකලා තමයි සිද්ධාර්ථ කුමාරයෙක් ගිහිගෙන නික්මුනේ. ගිහිගෙන නික්මිලා බුද්ධත්වයට පත් වෙච්ච බුදුහාමුදුරෝ පළවෙනි ධර්ම දේශනාවම දේශනා කළා. මට පෙර නොයසු විරූපුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු කියලා. මට පෙර නොයසු විරූ ධමයක් පහළුණායි කියලා. එතකොට පෙර නොයසු විරූ ධමයක් උන්වහන්සේට පහළුණා කියලා කියනවා ජයත්‍රි මහ බෝධියේදී. සම්මා සම්බුද්දට පත්වීමත් සමගම පෙර නොයසු විරූ ධමයක් නම් බුදුහාඳුරන්ට පහළ වුණේ, අවබෝධය ලැබුණේ. එහෙනම් උන්වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගන්න වෙලාවේ ලැබු පාවබෝධයයි අර චන්නාමාත්‍යවරයෙකින් ලැබු පාවබෝධය සමානද? එහෙනම් සමාන වෙන්න බෑ. එතකොට ලෝකේ වයසට යන එක, ලෙඩ වෙන එක, ඒ දුක සාමාන්‍ය කෙනෙකුටත් පේනවා. හැබැයි ඒ දුක බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන බුදුනාට පස්සේ දුක සත්‍යෙදි විස්තර කළ තියෙනවා. හැබැයි ඒ අතරේ සියුම් කාරණයක් බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කළා. හොඳයි, පින්නතුන් ඔය තොරතුරු ටිකක් ඔබ තියාගෙන, ඔබේ තොරතුරු වැරදි නෑ, ඔබ කියපු උත්තර. හැබැයි ඒ තොරතුරු තවත් දිනු වෙන්න ඕන. ඒක මේ ධර්ම දේශනාවේදී ඔබට ලැබෙනවා. ඒ සඳහා කල්පනාවෙන් අපි බලහම. පින්නතුනි බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්දත්වයට පත්වීමත් සමගම උන්වහන්සේට අවබෝධ කරගත්තු ධර්මය ලෝකෙට දේශනා කිරීම සඳහා පසුබෑමක් ඇති වුණා. මේ ධර්මයේ දේශනා කරාට ලෝකෙට අවබෝධ වෙනවාද කියලා. මේක ඉතාම අමාරු දෙයක්. මේක තේරුම් ගන්න අමාරු ධමයක්. මේ අමාරු ධම රාගයෙන් රත් වෙලා ඉන්න, ද්වේෂයෙන් දැවිලා ඉන්න, ඒ වගේම මෝහෙන් මුලාවට පත් වෙලා ඉන්න ලෝකයාට මේ කියන දේ දේශනා කිරීම වෙහෙසකර දෙයක් නේද කියලා බුදුහාඳුරන්ට පළමුවෙන් පසුබෑමක් ඇති වුණා. ඒකට හේතුව පින්වතුනි, බුදුහාමුදුරුවෝ ලෝකේ දේශනා කරපු ධම, ලෝකේ දේශනා කරන අනිත් සියලුම දේශනා, දර්ශන, ආගම්, ඉගැන්වීම් අනිත් හැම දෙයකින්ම වෙනස්. හැබැයි අනිත් ඒවත් එක්ක සමාන කාරණා සමහර තැන්වලදී තියෙනවා. නැත්තේ නැහැ. නමුත් බුදු දහමේ ඉහළම තැනට එනකොට අර සියල්ලක්ම වෙනස් වෙනවා. පින්වතුනි, බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනුව ප්‍රධානම දේ තමයි නුවණ ලැබීම, ප්‍රඥාව ලැබීම. ප්‍රඥාව තමයි බුදුදහමේ ඉතාම අගය කොට සැලකලා තියෙන්නේ. පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. ඒ වගේම පඤ්ඤාය පරිසුද්ධතී කියලා කියනවා. ප්‍රඥාව උතුම රත්නය කියලා කියනවා. ප්‍රඥාවෙන් පිරිසුදු බව ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම ප්‍රඥාව උතුම්ම ධනය හැටියට කියනවා බුදුදහමේ. එතකොට පින්නතුනි අපත් අපේ ජීවිතයේ වටිනාම දේ බවට පත් කර ගන්නට ඕනේ ප්‍රඥාව ලැබීම. එතකොට මේ ප්‍රඥාව ලැබීම සඳහා බුදුදහමේ හැටියට කාරණා හතරක් සම්පූර්ණ කරන්න ඕන. අහලා තියෙනවද? ප්‍රඥාව දිනු වීමට හේතු වන කාරණා හතරක් තියෙනවා. ඔව්, ඒවට කියනවා සෝතාපට්ටි අංග කියලා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මෙන්න මේ හතර පිනොතින් ධර්ම මාර්ගයේ ආරම්භ ඉඳන් හැම මට්ටමකදීම ලබන්න ඕන. රහත් වෙනකම් මේ හතර ලබන්න ඕන. මේ හතර ඉතාම වැදගත්. මොනවද හතර? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ඔව් බොහොම හොඳයි, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒතර මෙන්න මේ හතර ගැන ඉතාම අවධානය අපි යොමු කරන්න ඕන. ඒ වගේම පින්වතුනි ජීවිතේ හැම අවධියකම අපි ප්‍රඥාව ලැබීම සඳහා වූ මාවතේ නිතරම ඉන්නට ඕන. දැන් සාමාන්‍ය ලෝකෙදී අධ්‍යාපනය ලබන්න කාලයකදී අවසන් වෙනව නේද? එතැන් පිට කාලයකදී අපි රැකියා කළ විස්රාමත් යනවා. නමුත් පින්වතුනි ප්‍රඥාව ලැබීමේ වැඩසටහනේදී එහෙම කාලයක් නැහැ. මේක පින්වතුනි අවුරුදු 7 ඉඳන්. අවුරුදු 7න් තමයි පටන් ගන්න ඇත්තෙම නියම විදියට. අවුරුදු 7දී කෙනෙකුට ඕන සෝවන් වෙන්න පුළුවන් බුද්ධිය දිනන තිමුණින්. අවුරුදු 7 ඉඳන් අවුරුදු කී දක්වා අපිට මේක කරන්න හැකියාව තියෙනවද? ඈ? ඔව්, අවුරුදු 7 ඉඳන් ඕනම වයසකදී පින්වතුනි. සමහර හැටි බුදුහාමරෙන් කාලේදී අවුරුදු 7දී බණහලා ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා හිටියා. ඇතැම් විට අවුරුදු 15දී, අවුරුදු 20දී, 25දී, 40දී, 60දී, 80දී සමහර අය බක්කුල හාමුදුර අවුරුදු 80දී මහණුනේ. 80දී මහණලා මහණලා තවත් අවුරුදු 80ක් හිටියා. තවයි හිටිය අවුරුදු 100දී මහණෙච්ච හිටියා. තවයි හිටිය පෙනුතුනේ අවුරුදු 120දී මහණෙච්ච හිටියා. රාධා හාමුදුරෝ, සෝනා මෙහෙණිය මගේ අය අවුරුදු 100දී මහණ වෙලා හැණිදි වරාගෙන භාවනා කළ රහත් වුණා. දැන් 120ට අඩුවිනේ මෙතන ඉන්න අය නේද? ඔක්කොම අයනේ. පින්නතුනි අපිට එහෙනම් බැරි නෑනේ. අපිටත් උනන්දුව තිබුණත් පුළුවන්. අපිට තියෙන උන ප්‍රධාන සුදුසුකම් දෙකයි පින්නතුනි. එකක් තමයි කන් දෙක ඇහිම. ඒක එක සුදුසුකම. අනෙත් එක තමයි බුද්ධිය. හොඳට කියන දේ තේරුම් ගන්න, නුවණින් තේරුම් ගැනීම හැකියාව. මේ දෙක විතරයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය පින්නතුනි. ඇස් දෙක අන්ධ වුණත් ගැටලුවක් නෑ. ඇඳේ එක දිගටම අවුරුද්දක් දිගට හිටියත් කමක් නෑ. අතපය වාරු නැති වුණත් කමක් නෑ. අපට හොඳ බුද්ධියක් තියෙනවා නම්, කන් දෙක ඇහෙනවා නම් අපේ ජීවිතේ ඕනෑම වයසකදී පිනතුණි දහමින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම අපේ ළඟ පිනතුණි නිතරම ගුණයට දහමට ගරු කරන ස්වභාවයක් තියෙනට ඕන. නිතරම තමන්ගේ තියෙන අඩුපාඩුකම් සකස් කර ගන්න ඕන කියන උවමනාව තමන්ගේ ළඟ තියෙනට ඕන. ඒ වගේම තමන් අවංක වෙන්නට ඕන. බුදුහාඳුර දේශනා කරන උන්වහන්සේ ධර්ම දේශනා කරන්න ආරම්භ කළා මුලින්ම දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී නවංක ජාතෝ අහං ධම්ම මනුසාසාමි කියලා. බුද්ධිමත් මිනිසුනි එන්න අසටෝ අමායාවී නවංක ජාතෝ. මෙන්න මේ ලක්ෂණ තුන අපේ ළඟ තියෙනට ඕන. අසට කියන්නේ කපටි කෙනෙක් නොවන්නට ඕන. අමායාවී මායාකාරී කෙනෙක් නොවෙන්නට ඕන. නවංක ජාතෝ අවංක කෙනෙක් වෙන්නට ඕන. වංක කෙනෙක් වෙන්න බෑ. ඈ මොනවද ඒ ලක්ෂණ? කපටි කෙනෙක් නොවෙන්නට ඕන, මායාකාරී කෙනෙක් නොවෙන්න ඕන, අවංක කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණත් එක්ක බුද්ධිමත් බව තියෙනව නම් දිනතුනි දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ආනන්තර කර්ම හැර අනිත් ඕනම වරදක් ජීවිතයේ සිදුවලා තියෙන පුළුවන්. එයාට ඒව වළක්ව ගන්න පුළුවන්. එයාට ඒ ඉක්ම ගන්න පුළුවන්. දැන් බලන්න අඟුලිමාල හාමුදුරුව පැවිදි වෙන කලින් මිනිස් ජීවිත දහස් ගාණක් ඝාතනය කරපු කෙනා. නමුත් එහෙම මිනිස් ජීවිත ඝාතනය කළත් පිනතුණියා අවංග කෙනෙක් වුණා, එයා බුද්ධිමත් කෙනෙක් වුණා, එයා කපටි කෙනෙක්ුණේ නැහැ. එයා මායාකාරී කෙනෙක්ුණේ නැහැ. එයාට වචන දෙක තුනයි කිව්වේ පිනතුණිය. සම්පූර්ණ ජීවිත මඟ වෙනස් කරගත්තා. එයා අවංක කෙනෙක් වෙච්ච නිසා. මේ පිනතුණ අහලදී උරුවෙල් කාශ්‍යප ගැන. උරුවෙල් කාශ්‍යප කියන කෙනෙක් හිටියේනේ. උරුවෙල් කාශ්‍යපට බණ කියන්න ගිහලා උරුවෙල් කාශ්‍යප කිසිම කෙනෙක් මරපු කෙනෙක්ද? අවුරුත් මරපු කෙනේ නේ යාගමක සාස්තුරවරේ. පින්නතුනි ඔහු ධර්මය අහන්නට සුදුසු මානසිකත්වයකට පත් කරන්න බුදුහාමුදුරන් දවස් කීයක් ගත වුණාද? දවස් 7ක් ඔහුත් එක්ක ඉන්න උනා ඔහුගේ ආරාමයේ. ඔහු වෙනුවෙන් ඉරිදී බල කොච්චර පහලා තියද? ඔව් ඉරිදී බල 1500කට වඩා ඔහුට පහන්න උනා. ඔහු බණ පදයක් අහන මානසිකත්වයට ගන්න. ඇයි ඒකට හේතුව ඔහු මුලින් අවංක කෙනෙකුනේ නැහැ. අච්චර මිනිස් ජීවිත ගහනක් ඝාතනය කරපු අඟුලිමාල වෙනුවෙන් බුදුහාඳුරෝ මම නැවතුණා ඔබ නවතින කියලා විතරයි කිව්ව ඔහු වෙනස් වුණා. නමුත් උරුවෙල කාශ්‍යප වෙනුවෙන් බුදුහාඳුරන්ට සතියක් ගත කරන්න වුණා. අවංක නොවුනොත් කෙනෙක් අන්න ඒකයි ස්වභාවය. එනිසා පිනතන අපි අවංක නම් අපේ ළඟ තියෙන අනේ තඩු ගඩු ගන්න සියල්ලක්ම දුරු කරලා අපිට මේ ධර්මයෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රයෝජනය ගන්නට පුළුවන්. ඒ වගේම පිනතුණි අපි හුවාක් නොනැති වන්නට ඕන, හුවාක් බුද්ධිමත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නියම ධර්මයේ මොකක්ද කියලා තේරුම් ගන්න. මේකට කියනවා දක්ෂතාවය කියලා. බුදුදහමේ කියන කුසලතාවය කියලා. දැන් කරණිමෙත සූත්‍රයේ මුලින්ම කියන්නේ සක්කෝ කියලා ලක්ෂණයක් දක්ෂතාවය කියලා. මෙන්න මේ දක්ෂතාවය අපේ ජීවිතය තුළ ඇති කරගන්නට ඕන. මේ දක්ෂතාවය තමයි දිනු වෙන්නේ පින්තුණි බණ දහම් ඇසීමේ. එතකොට බණ දහම් මහන් අහන්න අපේ දක්ෂතා දියුණු වෙනවා, අපේ ප්‍රඥාව දියුණු වෙනවා. දැන් ලෝකයේ මිනිස්සු අධ්‍යාපනය ලැබලා පින්නතුනි මේක තමයි දියුණු කරගන්න උත්සාහ කරන්නේ. අධ්‍යාපනයෙන් දියුණු වෙනවා. ඒකට දැන් අපි කියන්නේ GPA කී කියලා. එයාගේ අධ්‍යාපන සුසුකම් බලෙන් GPA එක කොච්චරද කියලා බලලා. graduate point average එක බලලා තමයි බලන්නේ කොච්චර යා උගත් කෙනෙක්ද කියලා. ඊට පස්සේ බලනවා IQ කියලා. එයාගේ බුද්ධිමය සාපාලිතාවය බලනවා. මේ දෙකෙන් තමයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක්ගේ දැනුම සහ බුද්ධිය බලන්නේ. බුදුදහමේ මොකද්ද බලන්නේ? බුදුදහමේ GPA එකක් තියෙනවා, බුදුදහමේ IQ එකක් තියෙනවා. මොකද්ද බුදුදහමේ තියෙන GPA එක? මොකද්ද බුදුදහමේ තියෙන IQ එක? බුදුදහමේ තියෙන GPA එක තමයි පිනතුණු mindfulness එක, සතිමත් බව. බුදුදහමේ IQ එකක් තියෙනවා. ඒක තමයි අනිත්‍යතාවය මෙනෙහි කරන නුවණ, ප්‍රඥාව. මෙන්න මේ දෙක පින්නතුනි අපි හැකිතා ඉහළට ගන්නට ඕන. අර අධ්‍යාපන ශාස්ත්‍රයේ GPA IQ එක ලැබපු අය දුක් විඳින්න පුළුවන්, ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්, මානසික පීඩා විඳින්න පුළුවන්. ඒ වගේම කාලකදී ඒ තියෙන දේවල් අඩුවෙල බහැල යන්න පුළුවන්. නමුත් බුදුදහමේ තියෙන සතිමත් බවත් ප්‍රඥාවත් දිනුනාට කිසි දවසක පින්නතුනි මානසික දුක් පීඩා අඩු වෙන්නේ නැහැ. එන්න එන්නම ජීවිතයේ සතුට වැඩි වෙනවා. එන්න එන්නම තමන් වයසට යනවට වඩා වේගෙන් තමන්ගේ සතුට වැඩි වෙනවා. සැබෑ දහමක් නම් පින්නතුනි ඒ දහමේ ලක්ෂණය තමයි අපි වයසට යනකොට ඒ අපි ලබාගත්තු දැනුම නිසා ලැබපු මානසික සතුට අඩු වෙන පුළුවන්ද? අඩු වෙන්න බෑ. එන්න එන්නම ඒ මානසික සතුට වැඩි වෙන්නට ඕන. ඒ වගේම වයසට යනවට වඩා වේගෙන් තමන් බුද්ධියෙන් දිනු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි තමන් සැබෑ ලෙසම දහමෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක් වෙන්නේ. දහමෙන් ප්‍රයෝජන ගත්ත කෙනාගේ ලක්ෂණය තමයි එයාගේ සතුට එන්න එන්නම වැඩි වෙනවා. ලෝකේ සාමාන්‍යයගේ සතුට පින්නතුනි කලකදී වැඩි වෙලා කලකදී අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? ඒ අයගේ සතුට, ඒ අයගේ සාර්ථකත්වය රඳා පවතින්නේ භෞතික දේවල් මත. එක්කෝ එයාගේ රූප සම්පත්තිය, නැත්නම් එයාගේ රැකියාව, එයාගේ උපාධිය, එයාගේ දරුවන්, එයාගේ ඥාතීන්, ගේදොර, පාවිච්චි කරන වාහනය, මේ වගේ දේවල් වලින් තමයි ඒගොල්ලන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ. එතකොට මේ දේවල් වල ලක්ෂණය මොකද්ද? ඒවා කාලෙකදී ටිකෙන් ටික වෙනස් වෙලා යනවා, කාලෙකදී තමන්ට නැති වෙලා යනවා, කාලෙකදී දිරාපත් වෙනවා. තමන් කරන හැකියාවෙන් කාලෙකදී විස්රාම යන සිද්ධ වෙනවා. තමන් ඉගෙනගත්තු දේවල් අමතක වෙලා යනවා. තමන්ගේ දරුවන් විවාහ වෙලා ඈතට යනවා. තමන්ගේ හිටිය අම්මා තාත්තා මිය යනවා. තමන් ඊටාම ආදරය කරපු අය ඈතට යනවා, මරණයට පස් වෙනවා. තමන් ඊටාම බලාපොරොත්තු තියාගත්තොත් තමන්ගේ ශරීරයට මොකද වෙන්නේ? ඔය තමන්ගේ ශරීරය ටිකෙන් ටික වයසට යනවා, ටිකෙන් ටික හැරමිටි අතට එනෝනේ. අපි කොච්චර නම් මේ ශරීරය වෙනුවෙන් සලකලා තියදනේ? ඒ සලකන ශරීරය අපට සලකනවද? ඔව්. අපි කොච්චර මේ ශරීරය සලකුවත් වෙනතනින් ශරීරය අපටයි සලකන්නේ. දැන් කොච්චර නම් අපි කැම බීම දීලා තියදනේ? එක දවසක් යනනේ මෙච්චර දැන් කැම බීම දීලා තියෙන අද ඉතින් අපි කැම නොගෙනීමු කියලා. ඈ ශරීරය අපට යම සලකන්නේ නැහැ නේ, කලන්ද දාලා වැටෙනවනේ. ඈ මෙච්චර මූණ හොදලා නාවල තියෙන අද ඉතින් මූණ නොසෝදීමු කියලා දවසක් හිටියොත් මොකද? ඈ වෙනතනින් ශරීරය අපටයි සලකන්නේ නැහැ, ළඟටවත් ළඟ වෙනවත් බැරි වෙනවනේ. Tamanටවත් තමන්ගේ මූණ දිහා බලන්න බැරි වෙනවා. පින්නතුන් මේ ශරීරයේ ස්වභාවය එහෙමයි. එතකොට අපි පින්නතුනි මේ භෞතික දේ ගැන විශ්වාසය තිබ්බොතින් ඒ ගැන විතරක් අපට පින්නතුනි මානසික දුක් පීඩා ළඟා වෙනවා. බුදුදහමෙන් කරන්නේ ඒව ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි. ඒවට සලකන ගමන් වැඩිපුර සලකන්නේ කාටද අපි? අපේ හිතට තමයි සලකන්නේ. අපේ හිතට කොහොමද අපි සලකන්නේ? ඔය හිතට සලකනවා කියලා කියන්නේ පින්නතුනි හිතට සතිය එකතු කරන්න ඕන, සම්මා සතිය, මයින්ඩ්ෆුල්නස් එක. හිතට සතිය එකතු කරොත් තමයි අපි නියම විදියට අපට අපි සැලකුවා වෙන්නේ. අපි හොඳ සම්මා සතියෙන් 100න් හිටියොත් ඒ ඉන්න වෙලාවේ පින්නතුනි අපේ හිතේ රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් හටගන්නේ නැහැ. අපේ හිතේ රාග ද්වේෂ මෝහ නැහැ කියලා කියන්නේ අපේ මනසට දුක් පීඩා නැහැ. එහෙනම් පින්නතුනි කිසියම් වෙලාවක අපේ හිතේ අසතුටක් ඇති වුණා නම් ඒ අසතුට කියන්නේ මොකද්ද? ඔව් එක්ක හිතේ රාගයක් නැත්නම් ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඉඳේ තියෙනවා. ඒ සිතිවිලි හිතේ තියෙනකොට හිතේ ලක්ෂණ බව නැහැ, හිතේ සතුට නැහැ. ඒ නිසා හිතට යම්කිසි වෙලාවක දුකක්, පීඩාවක්, අසතුටක් ඇති වුණා නම් අවංකව තේරුම් ගන්න ඒ මොහොතේ අපේ හිතේ සම්මා සතිය නැහැ කියලා. ඒ නිසා තමන්ගේ හිතට තමන් මිතුරෙක් වෙන්නේ. අපි ඒකට කියනවා හිත මිතුරු කියලානේ. හිත මිතුරන් හොයාගෙන අපි බොහෝ විට බැහැරට යන්නේ නේද? හිත මිතුරු කියන වචනේ තේරුම මොකද්ද? ඈ හිතට මිතුරු වෙන එක. එතකොට හිතට මිතුරු වෙන්නේ කවුද? හිතට බාහිරයට මිතුරු වෙන්න බෑ කියනතන හිතට නියම මිතුරා තමයි කවුද? සතියක අපිමයි අපේ සිහියට සතිය එකතු කරන්න ඕන. සිතට සතිය එකතු කරන්න ඕන. සතිය එකතු කරොත් තමයි අපි නියම විදියට සමන් තමන්ට සැලකුවා වෙන්නේ. ඈ හුඟා කටට කැම දැම්මයි කියලා තමන්ට සැලකුවා වෙන්නේ නැහැ. හුඟා කියලා ශරීරේ නිදි කෙරුවා කියලා තමන්ට සැලකුවා වෙන්නේ නැහැ. හුඟා කැඳුම් පැනඳුම් ඇඳුවා කියලා විතරක් අපි නියම විදියට සැලකුවා වෙන්නේ නැහැ. එනිසා හිතට සතිය එකතු කරන්න ඕන. පින්නතුනි අදාප සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ අපේ ප්‍රඥාව අපි වැඩි කරගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම සඳහන් කළා ප්‍රඥාව තමයි ජීවිතයේ වටිනාම ධනය කියලා. ප්‍රඥාව තමයි උතුම්ම මැණික. ප්‍රඥාවෙන් තමයි පිරිසුදුකම අපට ලැබෙන්නේ කියලා. බුදුදහමේ ප්‍රඥාව කියලා කියන්නේ මොකකටද? බුදුදහමේ ප්‍රඥාව කියන වචනයට සමාන වචන හුඟක් තියෙනවා. එයින් එකක් තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඥාන කියලා කියනවා, සම්මා දිට්ඨි කියලා කියනවා, ආලෝක කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, විද්‍යා කියලා කියනවා, නොඑක් පද තියෙනවා. එයින් එකක් තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රඥාවේ සම්මා දිට්ඨියේ පළවෙනි පියවර මොකද්ද? සම්මා දිට්ඨියේ කොටස් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි පියවර මොකද්ද? ඈ සම්මාදිටියේ පළවෙනි පියවර තමයි අපි ඒකට කියනවා කම්මස්සකත සම්මාදිටි කියලා. කර්මයේ පිළිබඳව විශ්වාස කරන නුවණ. කර්මය කියලා කියන්නේ මොකද්ද? අපි හිත මුල් වෙලා හිත අපිරිසිදුව යමක් කළොතින් තමන්ට දුක් විපාක ලැබෙනවා. හිත පිරිසිදුව යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණය. ඒතර මෙන්න මේ අවබෝධය අපට යම්තා ප්‍රමාණයකට ලැබුණ නම් පින්නොතින අපි මොකද්ද සිදු කරන්නේ? අපි හැකිතාක් දුරට හිත පිරිසිදු වෙන දේවල් වලින් මගහැර ඉන්න උත්සාහ කරනවා. හැකිතාක් දුරට හිත පිරිසිදු වෙන දේවල් කරනවා. එතකොට ලෝභ ද්වේෂ මොහ අඩු වෙන විදිහට නිතර හිත පරිස්සම් කරගන්නවා. නිතර තමන්ගේ ළඟ පරිත්‍යාග සීලෙත්වය, මෛත්‍රිය, නුවණ දිනු වෙන විදිහට නිතරම තමන්ගේ හිත පිහිටුවාගෙන ඉන්නවා. අනිත්‍යය නිසා, අනිත්‍යයේ වැරදි අඩුපාඩුකම් නිසා අපේ හිතේ තියෙන ලක්ෂණ අපි නැති කරගන්නේ නැහැ. අපි බොහෝ විට පින්නොත් ඉන්නේ අනිත්‍යයේ අඩුපාඩුකම් දැක්කහම අපි හුවා හිත නරක කරගනෝනේ. අපේ හිතේ තියෙන ලක්ෂණ අපි නැති කරගන්නවා. අපේ හිතේ තියෙන සතුට අපි අහිමි කරගන්නවා. පිළිතුනේ ඒක වන්නේ අපිට හරියට මේ ප්‍රඥාව නැතිකම නිසා. ඒ නිසා වෙන බාහිර කෙනෙක් නිසාවත්, තමන්ගේ දරුවෝ නිසාවත්, තමන්ගේ ධනය නිසාවත්, තමන්ගේ රැකියාව නිසාවත්, වෙනත් කෙනෙක් නිසාවත් අපි කිසි විටක අපේ හිතේ තියෙන සතුට අපේ හිතේ තියෙන කුසලයට අපි හානි කරගන්න හොඳ නැහැ. ඇකිතා හිත පරිස්සම් කරගන්නට ඕන. ඒ වගේම නිතර පින්නතුනි දාන ආදී පින්දාම් කරන්න ඕන. උදෑසන අවදිත්තේ මොහොතේ පටන් සුළුෙන් හරි පින්නතුනි යම් කිසි විදියක පරිත්‍යාගයක් අපි කරන්න ඕන. නිතර තමන් සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕන. නිතරම පින්නතුනි හිතේ භාවනා කමඨහනක් එක නිතරම ඉන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව මේ වගේ දේවල් නිතරම පින්නතුනි හිතේ පුහුණු කරන්න ඕන. පුහුණු කරන්න කරන්න අනිත්‍යය ගැන කතා කරන ගතිය හුඟක් අඩු වෙනවා. සමහර අය බලාගත්තුවත් බලාගෙන හොයි නිකන් ඉනෝ සමහර ලඩනේ. පින්නතුනේ කියන්නේ අපි හරියට අපි හිත යොදවන්න දන්නේ නැහැ කියන එක. අපේ පින්නතුනේ විවේකයේ කියලා අපිට කම්මැලි කමක් ඇතිවන්නේ නැහැ. තමන් හරියට හිත දියුණු කරන ක්‍රමය දැනගත්තොත්. පින්නතුනේ අපි හැම වෙලාවකම සතිය දියුණු කරමින් ඉන්නේ. සමහර අයට වෙනත් කෙනෙක් කතා නොකරොත් හරිය පාළුවෙනේ. කතා කරන්න කවුරුවත් නැහැ කියලා හරිය දුකෙන් ඉන්නේනේ. පින්නතුනේ දහමක් වඩන කෙනාට කවුරුවත් කතා නොකර ඉන්න එක තමයි හොඳම දේ යට. අපි හිතවත් හාමුදුරු කෙනෙක් ඉති නායක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු කියනවා මට කරන් ලොකෝම සැලකිල්ල තමයි නොසැලකිල්ල කියලා. මට වඳින්නෙන්නත් ඕනේ මං ගැන ඇත්තට සැලකිල්ලක් දක්වන්න ඕනේ. මට කරන් ලොකෝම සැලකිල්ල තමයි නොසැලකිල්ල කියලා. පින්නතුනි තමන්ට රැකවරණයක් හිතට පිළිසරණක් තියෙනවා නම් පින්නතුනි අපි බාහිර දේවල් හොයාගෙන ගිහලා සතුට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ගෙදර සීනි වා තියෙනවා නම් සීනි මිටි ගණන්. අපි සීනි ගැන කඩේ යනවද? සීනි ගැන කඩේ යන්නේ නැහැ. අපි නිතරම බාහිර අරමුණු වලින් සැප සතුට බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ අපි අපේම හිතේ සතුට ඇති කරගන්න ක්‍රමය අපි හරියට දන්නේ නැහැ කියන එක. ඒ නිසා පින්නතුනි හරි දහමක් ඇහුවොතින් සතර සතිපට්ඨානේ තමයි පින්නතුනි අපේ ජීවිතයේ න්‍යාය පත්‍රය. හැම මොහොතෙම තමන්ට කරන්න දෙයක් තියෙන තමන්ගේ ජීවිතයේ පරිපූර්ණ පිරුණු ජීවිතයක් බවට පත් වෙනවා. නොසිස් ජීවිතයක් බවට පත් වෙනවා. තෘප්තිමත් ජීවිතයක් බවට පත් වෙනවා. හැම මොහොතෙම තමන්ගේ කය ගැන, තමන්ගේ සිත ගැන, වේදනා ගැන, සිතුවිලි ගැන නිතරම සිතින් සිතමින් ඉන්නේ. එන්න එන්නම ජීවිතේ පින්නතුනි සතුට වැඩි වෙනවා. යාට පහළුවක් ජීවිතේ නෑ, තනිකමක් නෑ ජීවිතේ. යා ජීවිත අසුභ පැත්ත හේතිත දුක් වෙන්නේ නෑ. යාට නිතරම සතුට වෙන දේවල් ජීවිතේ අභ්‍යන්තරයේ තියෙනවා. මෙන්න මේ සතුට තමයි පින්නතුනි බුදුදහමෙන් අපට දේශනා කරන්නේ. ලෝකයේ අනිත් අය සතුට සොයාගෙන ගිහිල්ලා සතුට ලබන ඉතාම අමාරුයි. හරියට ලොකු බඩගින්නක් වෙච්ච වෙලාවට හරියට මේ වීට් එකක් දෙනවා වගේ. ලොකු බඩගින්නක් වෙච්ච වෙලාවට වී ටිකක් දුන්නාම මොකද වෙන්නේ? වී ටික පුළුවන් නැ කන්නේ යට. වී ටික කන්න බෑනේ නේ. වී ටික කොටන්න වෙනවා. ඊට පස්සේ පොලන්න වෙනවා, උයා ගන්න වෙනවා. බත් විතරක් කන්න පුළුවන්ද? ඒත් බෑනේ. ඊට පස්සේ වෑංජනත් ඕනනේ. පින්නතුනේ මේ වගේ තමයි වී ටිකට වඩා පින්නතුනේ ගත්තොත් බඩගින්න වෙච්ච වෙලාවට කුඹරක් කොටන්න යන වගේ වැඩ තමයි අපි ලෝකෙ මිනිස්සු සතුට ලබන්න කරන්නේ. බුදුදහම කියලා කියන්නේ මොකද්ද පින්නතුනේ? බඩගිනි වෙච්ච වෙලාවට හරියට මීවදයක් දෙනවා වගේ. දැඩි බඩගින්නක් වෙලාවට මීවදයක් දුන්නාම මොකද ස්වභාවය? මීවදේ මොනවාකට අයින් කරන්න අවශ්‍යද? ඕනම පැත්තකින් මීවදේ කටට දාගන්න පුළුවන් වෙනසක්. ඉක්මනටම බඩගින්න නිවන දෙයක්. පින්නොතින බුදුහාමර දේශනා කර උදාහරණයක් තේමයි. අපේ මානසික දුක් පීඩා තියෙනවා නම් ඒක දුරු කරන්න ඉක්මම්ම ක්‍රමය තමයි බුදුදහමින් මාවත කියලා තියෙන්නේ. ලෝකේ අනිත් අය පින්නතුනි සතුට ලබන්න කරන්නේ අර වී කොටන වගේ දේවල්, උග්ගස් පොඩි කරන වගේ දේවල්. දැන් බලන්න පින්නතුනි ඒක උදාහරණයක් ගන්න. දැන් අපි ඉගෙනගෙන හුඟක් සතුට වෙන උත්සාහ කරන්නේ කාලයන්නේ. අපි එක උපාධි සහතිකයක් ලබන්න අවුරුදු කීයක් ගත කරාද අපි? එක උපාධි සහතිකයක් ගන්න. එකේ පන්ති ඉඳලා අවුරුදු කීයක් ගියාද ඒකට? ඈ? ඔව් අවුරුදු 20කට වඩා ගියනේ එක උපාධි සහතිකයක් ගන්න. අපි හිතල බැලුවොත් වෙනතුරි ජීවිතය අපි සතුට ලබන්න කියලා කරපු දේවල් සඳහා අපි කොච්චර කාලයක් වැය කළාද කියලා ජීවිතේ. ඔය එක කාරණයක් එක උදාහරණයක් කිව්වා. අනිත් දේවලුත් එහෙමයි. දැන් දරුවෙක්ගේ සාර්ථකත්වයක් බලන්න. අපි අවුරුදු කීයක් ගත කරනවද දරුවා සම්බන්ධයෙන්? ඈ දරුවගේ සාර්ථකත්වයට ඇවිල්ලා ඔක්කොම ඉවරලා බලනකොට අවුරුද්දකින් දෙකකින් දරුවෝ විවාහ කරලා දීලා ඉතින් නිකන් ඉන්න වෙන්නේ අන්තිමට. දරුවා සාර්ථකත්වය බලන්න අපි විශාල අවුරුදු ගාණක් කැප කරලා අන්තිමට අනිත් පැත්තේ හැරිලා බලනකොට දරුවගේ ආවහ කටයුතු ආදී සිද්ධ කරන්න වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ දරුවා තමන්ගේ ළඟවත් නැහැ. දැන් දරුවා වෙනුවෙන් අපි ජීවිත වැඩිපුරම කාලයක් කැප කරලා තියෙනනේ. පිනතුනේ අනිත් හැම දෙයක් සම්බන්ධයෙන්ම මේකයි ස්වභාවය. එනිසා බුදුදහම කියලා කියන්නේ පිනතුනේ එවැනි ලෝකයකට සතුට සැනසීම ඉක්මනින්ම ලබන දේශනා කරපු මාර්ගයක්. එනිසා පිනතුනේ ධර්ම මාර්ගයේ පළවෙනි පියවර තමයි මේ කම්මස්සකත සම්මාදිටිය තුලින් ලබන ඥානය. ඒ ඥානෙ ලබාගත්තු ප්‍රමාණයට පින්නතුණිය හැකිතා අකුසලෙන් මිදෙනවා. නිතරම තමන්ගේ හිත කුසලයේ සඳහා යොමු කරගන්නවා. නිතරම පරිත්‍යාග සීලයේ පුරුදු කරනවා. නිතරම සිල්වත් ජීවිතයක් ගත කරනවා. නිතරම තමන්ගේ හිත ගැන සිහියෙන් නිතරම භාවනාවක් කියන් නිතරම ඉන්නේ. එයා හැම මොහොතකම කාලයෙන් ප්‍රයෝජනයක් ගන්නවා. මේක තමයි ලක්ෂණය. දැන් මෙන්න මේ කම්මසකත සම්මාදිට්ඨිය කියන ස්වභාවය පින්නතුනේ මේකට කියන ලෝකෝත්තර ලෞකික සම්මාදිට්ඨිය කියලා. මේක පින්නතුනේ ලෝකයේ සමහර වෙනස් ආගම්වලත් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කලිනොත් ලෝකයේ මිනිස්සු හිත දිනු කරලා අහසින් යන්න පුළුවන් මට්ටමට හිත දිනු කළ තිබුණා. ඒ අය පංච නීවරණ දුරු කළ තිබ්බේ. මොනවද පංච නීවරණ කියලා කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. බුදුහාමුදුරුවෝ නීවරණ කියා දේශනා කළාද? ඔව් පින්නතනි ලෝකයේ බුදුහාමුදුරුවෝ පහළ වෙන විට නීවරණ පහක් ගැන විතරයි ලෝකේ දැනගෙන හිටියේ. දැන් අපි හිතන්නේ නීවරණ මේ ටික විතරයි කියලා නේ, පංච නීවරණ විතරයි කියලා අපි හිතන් ඉන්නේ. පින්නතුනි ඇයි බුදුහාමුදුරෝ මුල් දේශනාවල පංච නීවරණ විතරක් දේශනා කළ තියෙන්නේ? ඒ කාලේ වන විට ලෝකයේ මිනිස්සු හිතාගෙන හිටියේ මේ නීවරණ පහ විතරේ කියලා. ඒ නිසා තමයි යාලා සමතය දිනු කරලා නීවරණ හැකිතාක් දුරට යටපත් කරගෙන ඒ අය ඇතැම් විට ධ්‍යාන අභිඥා ආදියත් ලබාගෙන තිබුණා. පින්නතුනි බුදුදහමෙන් නීවරණ කීයක් තියෙනවද? ඔය නීවරණ එක එක මට්ටම් අපිට කියන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් නීවරණ හයක් බුදුදහමෙන් කියනවා. එතකොට හිතන්න එපා බුදුහාමුදුරුවොත් ලෝකයේ පහළුණේ පංච නීවරණම දේශනා කරන්න කියලා. බුදුහාමුදුරු කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ නීවරණ හයක් ගැන ලෝකෙට දේශනා කරන අවිද්‍යාගෙන නීවරණයකුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා ලෝකෙට වැසල තිමිච්ච නීවරණයක්. ඒක බුදුහාමුදුරුවන්ගේ නිර්මාණයක් නෙමෙයි, බුදුහාමුදුරන්ගේ අනාවරණයක්. ඒක නිර්මාණයයි අනාවරණය අතර වෙනසක් තියෙනවා. වෙනස මොකද්ද? ඔ නිර්මාණය කියන්නේ අලුතෙන් දෙයක් නිර්මාණය කරන එක. දැන් මේ ගොඩ නැගිල නිර්මාණයක්. අනාවරණය කියලා කියන්නේ මොකද්ද? ඔ වැසිලා තියෙන දෙයක් ඉස්මතු කරනවා. මොනවද ලෝකේ තියෙන අනාවරණයන්? සාමාන්‍ය උදාහරණ කිව්වොත් නැන් ලෝකේ තියෙන සාමාන්‍ය භෞතික දේවල් ගත්තොත්, වතුර ගත්තොත්, මැණික් ගත්තොත්, ඛනිජ සම්පත්, ඉන්ධන, මේවා අනාවරණය. මේවා කාටවත් නිර්මාණය කරන්න බෑ. දැන් මෙතන පොළව හරල මැණිකක් ගත්තොත් ඒක නිර්මාණයක්ද? ඒක නිර්මාණයක් නෙවෙයි, අනාවරණයක්. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැම කාරණයක්ම පින්නතුනේ උන්වහන්සේගේ නිර්මාණ නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා බුදුවරයෙක් ලෝකයේ පහළ වුණත් නොවුණත් මේ ලෝකයේ අතරේ හැමදාම එක වගේ තියෙනවා. බුදුහාමුදුරන්ට අපි ගරු කරන්නේ උන්වහන්සේගේම ඥාණයෙන් මේ කල්පය තුළ මේක සොයාගත්තු පළවෙනි කෙනා වුණු නිසායි බුදුහාමුදුරන්ට අපි ගරු කරන්නේ. නමුත් ඒක උන්වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. උන්වහන්සේ අතීත බුදුවරයන් වහන්සේ ගියපු ගමන් මගේ ගියපු ශාස්ත්‍රවරයෙක් කියලා නගර සූත්‍රයේදී දේශනා කළා. උතර පිනතුනි පංච නීවරණයක් ගැන විතරක් දැනගත්ු ලෝකයට නීවරණ හයක් දේශනා කරමින් ධම දේශනා කරනකොට මහා බ්‍රහ්මයට මොකද වුනේ? මහා බ්‍රහ්මයේ තිගැස්සිලා ගියා. බය වෙලා ගියා. ලොමු දහගෙනලා ගියා. එයා දැනගෙන හිටියේ අවිද්‍යාව නීවරණයක් කියලා. එයා අනිත්‍යතාවය දැනගෙන හිටියේ නැහැ. අනිත්‍යතාවයේ මිත්‍ර ධර්ම දේශනා කරනකොට ලෝකේ නිට්ටයයි සුභයි සැපයි ආත්මය කියලා හිතාගෙන හිටිය මහා බ්‍රහ්මයේ පිණුතුනි. ඉතාම දීර්ඝ කාලයක් ආයුෂ තිමිච්ච මහා බ්‍රහ්මයා ලෝකේ නිට්ටයයි කියන සංකල්පය මත පිහිටලා හිටිය මේ තැනැත්තා කම්පාවටපත් වුණා. දාඩිය දානගත්ත මෙහෙමත් යථාර්ථයක් ලෝකේ තියෙද කියලා. මෙන්න මේ යථාර්ථය තමයි පිණුතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන යථාර්ථය. මෙන්න මේ යථාර්ථය තමයි අර සම්මා දිට්ඨිය නැත්නම් ප්‍රඥාවේ දෙවෙනි පියවරෙන් ලෝකයට දේශනා කරන්නේ. මෙන්න මේ පියවර අසා දැනගත්තොත් තමයි පිණුතුනි ඔබ සැබෑ දක්ෂයෙක් වෙන්නේ. ඔබ ලැබපු උපාධියට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ මෙන්න මේ සම්මා දිට්ඨියේ දෙවෙනි කරුණ අසා දැනගත්තොත්. ඔබ ගිහිපු පාසලට නියම වටිනාකම ලැබෙන්නේ මෙන්න මේක දැනගත්තොත්. ඒ විතරක් නෙවෙයි අපි බුදුහාඳුරන සැබෑ කෘතගුණ සැලකුවා වෙන්නේ සම්මාදිට්ඨිය නැත්නම් ප්‍රඥාවේ මෙන්න මේ දෙවෙනි කාරණේ අපි දැනගත්තොත්. ඒ ප්‍රශ්නේ තමයි මම මුලින්ම ඔබගෙන් අහන්න බලාපොරොත්තුනේ, ඔබගෙන් පිළිතුරු බලාපොරොත්තුනේ. ඔබ යම් යම් මට්ටම් වලින් උත්තර දුන්නා. නමුත් ඒ උත්තර තවදුරටත් සංවර්ධනය වෙන්නට ඕන. මෙතෙන් ඉඳන් දේශනා කරන කරුණු ඉතාම සිහි කල්පනාවෙන් සමන් අහන දැස්ස වෙන්නට ඕන. පින්නතුනි මේකට කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව කියලා. නැත්තම් සම්මා දිට්ඨිය කියන්න පුළුවන්, ප්‍රඥාව කියන්න පුළුවන්. අනිත් පැත්තෙන් පින්නතුනි මේක තමයි අපේ දක්ෂතාවය උරගා බලන ප්‍රධාන සම්දිස්ථානේ වන්නේ. මේ දක්ෂතාවය ලබන්න පින්නතුනි හුඟක් උපාධි ඕනම නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ හුඟක් ප්‍රඥාවන්තයෙක් මේ දැනුම ලබා ගත්ත. දැන් සරුවත් හාමුදුරු, මුගලන් හාමුදුරු කියන්නේ ඉහළම දැනුම තිබිච්ච අය. දැන් සරුවත් හාමුදුරු කියන්නේ උපතිස්සනේ. ඔහු ගිහි කාලේ ඒ කාලේ තිබිච්ච සියලුම අධ්‍යාපනය ලැබල තිබුණේ. ඔහු ත්‍රිවේදයේ පරදරට ගිහිලා හිටියේ. දැන් කාලේ හැදිරෙට නම් ඩොක්ටරේට් 25කට වඩා ආරම්භ තිබුණේ. ඒ කාලේ තිබිච්ච ආයුර්වේදයේ, ලක්ෂණ ශාස්ත්‍රයේ, ජ්‍යොතිෂයේ, භාෂා, ඉතිහාස හැම ශාස්ත්‍රයකින්ම කෙලවරට ගිහිලා හිටිය කෙනෙක් තමයි උපතිස්ස කියලා කියන්නේ. හැබැයි එහෙම ප්‍රඥාවෙන් යුක්ත කෙනෙකුට වුණත් පින්නතුනේ මේ දහම ඔහුගේ ඥාණයම අවබෝධ කරගන්න බැරි වුණා. මේක පින්නතුනේ බුදුහාඳුරෝ කෙනෙකුගෙන් හෝ වුණහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන් හෝ ඒ ශ්‍රාවකයෙකුගෙන් අහලා දැනගත්තු කෙනෙකුගෙන් විතරයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. උගත්කම ලැබුණට විතරක් මේ ඥාණය ලබන්න බෑ. ඒ වගේම පින්නතුනි බුද්ධිමත්කම කියන්නේ සාමාන්‍ය වර්තමානයේ කෙන උගත්කම නෙවෙයි. දැන් සරුවත් හාමුදුරුව අවබෝධ කරගත්ත විතරක් නෙවෙයි. අර සුනීත, සෝපාක, රජ්ජුමාලා වගේ කිසිම අධ්‍යාපනයක් නැති අයත් මේක අවබෝධ කරගත්තා. මොකද එයා බුද්ධිමත් වුණා මේක තේරුම් ගන්න. ඇතැම් විට දේවදත්ත හාමුදුරුවන්ට බැරුණ මේක තේරුම් ගන්න. උන්වහන්සේ හුඟක් ඉගෙනගෙන තිබුණේ. නමුත් ඉගෙන ගත්තට විතරක් මේක ලැබෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මෙතන තමයි හුඟක්ම කල්පනාවෙන් අපි දහම අහන්නට ඕන. බුදුදහමෙහි සැබෑ හරය, සැබෑ සාරය හඳුනා ගන්න තියෙන අවස්ථාව මෙන්න මේකෙන් තමයි පින්නතුනි තේරුම් ගන්නේ අපි කොච්චර පින්වන්තද කියලා. මේකෙන් තමයි තීරණය කරන්නේ අපි සසර කොයිතරම් පාරමිතා පුරලද කියලා. මේකෙන් තමයි තීරණය කරන්නේ අපි කොයිතරම් වාසනාවන්තද කියලා. මේකට තමයි පින්නතුනි කියන්නේ ආයතන කුසලතාවය කියලා. පින්නතුනි අපේ ජීවිතයට සැබෑ ලෙසම මොකද්ද වෙන්නේ කියන එක ඉතාම ඉහළ ප්‍රඥාවෙන් නුවණින් බලන විදිය තේරුම් ගන්න ආකාරයයි මේ ප්‍රඥාවෙන් කියන්නේ. පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ඔය එහෙමත් ගන්න පුළුවන්. සාමාන්‍ය අපේ ජීවිතයේ අත්දැකීම කියලා අත්දැකීම ලබන්නේ කොහොමද අපි? අපි ජීවිතයේ අත්දැකීම් ලබන්නේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයට පහස ලබලා, මනසට අරමුණු ඇවිල්ලා. එතකොට ලෝකේ යම් තාක් දේවල් තියෙනවා නම් අපි ලැබපු අපේ ශරීරය වෙන්න පුළුවන්, අපේ උපාධි සාතිකය වෙන්න පුළුවන්, අපේ දරුවන් වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, මව්දෙමව්පියන් වෙන්න පුළුවන්, තමන්ගේ වාහනේ වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, යම් තාක් දේවල් ටිකක් ජීවිතයේ තියෙනවා නම් මොනවද ඒ? තමයි ඇසෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, ගඳ සුවඳ, රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ කරුණු. බුදුහාර දේශනා කරනවා මෙන්න මේ ආයතන සහ ඒ ආයතන වලට අරමුණු වෙච්ච අරමුණු හැරෙන්නට වෙනත් දෙයක් ලෝකේ නැහැ කියලා. මෙන්න මේ දෙයි ස්වභාවය පින්නතුනි අපි දැනට තේරුම් අරන් තියෙන්නේ විපරීත ආකාරයට, විපල්ලාස කියලා මේකට කියන්නේ. අන්න ඒ දැනට තියෙන අවබෝධය නිවැරදි කළා වනාත්ම ප්‍රඥාවෙන් නුවණින් ඒ දේ ගැන අවබෝධය ලබා දීමයි බුදුදහමේ මෙන්න මේ ප්‍රඥා කොටසෙන් කරන්නේ. එතකොට අපි ඇසට රූපයක් දකිනකොට, ඇස කියන්නේ දැන් උදේ ආයතන ගැන කතා කරන්නේ නේ, උදේ නේවස ආයතන ගැන ස්වාමීන් වහන්සේ සලායතන පින්නතුනි මේ පැත්තේ ඇස තියෙනවා, මේ පැත්තේ රූපය තියෙනවා. එතකොට මෙතෙන්දි මොකද වෙන්නේ? ඔව් මේ දෙක සම්බන්ධ වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට මේ ඇස කියන එක මොකක්ද ඇත්තටම? ඔය ඇස පුළුවන් ද අපට දකින්න? ඔය ඇස අපට පින්නතුනි දකින්න බෑ. අපට පුළුවන් ද කන දකින්න? කන දකින්නත් බෑ පින්නතුනි. ඇස දකින්න පුළුවන්, මේ පේන නැහැ. මේ පේන නැහැ පින්නතුනි මරණයට පත් වුණාට පස්සේ තියෙනවා එහෙම. ඒක කියන්නේ මාංශ ඇස කියලා. ඒ මාංශ ඇස දකින්න පුළුවන්. නමුත් අපට මේ පෙනීමේ ශක්තිය ලැබෙන ඇසට කියන්නේ චක්සු ප්‍රසාදය කියන එක. එහෙම කලින් තියෙන එකක් නෙවෙයි. මේ රූපයේ සජීවී වෙලාවේදී මේ මොහොතේ හටගන්න එකක් ඒක. ඒ ඇස, ඒ කියන ඇස දකින්න බෑ. ඒක අනිදස්සනයි. අනිදස්සන වූ ඇසක් අපට තියෙන්නේ. ඇසෙන් අනිත්‍යය දකින්න පුළුවන්. නමුත් වෙනත් ඇසකින් මේ ඇස දකින්නත් බෑ. තමන්ගේ මැසින් කණ්ණාඩි ඉස්සරහට ගියත් මේ ඇස දකින්න බෑ. අපි හිතන් ඉන්නේ අපේ ඇස දකින්න පුළුවන් කියලා නේ. මගේ ඇස හරි ලස්සනයි, මට දකින්න පුළුවන් එහෙම කියලා නැත. නොපෙනී ගහම කියලා කියනෝනේ. පින්නතුනේ ඇසේ මේ බාහිර මාංශ ඇස පේනවා. නමුත් අපි ඇස කියලා බුදුහාඳුර අපේක්ෂා කළ චක්කු කියන ආයතන එහෙම දකින්න බෑ. මේ ඇසට ඇන්නොතින් අනින්නේ චක්ෂුවට නෙවෙයි, තමන්ගේ කයට, කයයි ස්පර්ශ වෙන්නේ. එතකොට මේ කියන ඇස පින්නතුනි මේ රූපය නිර්මාණය වෙච්ච මේ මොහොතේ හටගත්තු ස්වභාවයක් මේක. එතකොට ඇස කියන එක හැම මොහොතෙම ඇති වෙමින් නිරුද්ධ වෙන දෙයක්. එතකොට ඒ ඇස සජීවි වෙන්නේ තවත් කාරණා ගානක් තියෙනකොට. ඇස තියෙන්න ඕන, රූපේ තියෙන්න ඕන, ඒකට අදාළ ආලෝකය තියෙන්න ඕන, චක්කු විඥානය තියෙන්න ඕන, චක්කු සම්පස්සය, මේ කරුණු රාශියක් එකතු වෙච්ච තැනදි තමයි ඒ මොහොතෙහි මේ ඇස හටගන්නේ. එතකොට ඒ ඇසේ ස්වභාවය තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියන එක. ඒක අතීතයෙන් මෙතෙන්ට එන එකක් නෙවෙයි, මෙතනින් අනාගතයට යන දෙයක් නෙවෙයි. මේ මොහොතේම අවිද්‍යා, තෘෂ්ණා, කර්මාදී හේතු රැසක එකතුවෙන් මේ මොහොතේ හටගත්තු දෙයක් මේ මොහොතේ හේතු ටික තියෙනකොට හටගන්නවා. එතනම හේතු නැති වෙන තැන නිරුද්ධ වෙනවා. ඒතර ඇසෙන් ගන්නෙ පින්නතුනේ වර්ණ රූපේ විතරයි ගන්නෙ. දැන් මේ ත්‍රිමාන කියලා හරි, උසයි මහතයි කියලා හරි, ඒ ඔක්කොම ගන්නෙ අනිත් ඉන්ද්‍රියංගෙන්, මනසින්. ඇසට දෙන්නේ වර්ණ රූපේ විතරයි. වර්ණ රූපේ විතරක් ඇහැට ගත්තට පස්සේ මනින්ද්‍රියෙන් අනිත් එක අල්ලගෙන අනිත් සම්පූර්ණ පිළිබඳව විස්තරයක් අපට දෙනවා. අපි ඊට පස්සේ කලින් අධ්‍යක්ෂින් එකකට මිශ්‍ර කළා අහවලා තමයි කියලා තේරුමක් ගන්නවා. නමුත් ඇහැ කියන ඉන්ද්‍රියට වර්ණ රූපේ විතරයි එන්නේ. ඒ වර්ණ රූපේ එන දේ පින්නතුනි ඇහැට ලක්වන රූපය වර්ණය විතරයි එන්නේ. ඒ වර්ණ රූපය පුළුවන් ද අපට අල්ලන්න? ඒ වර්ණ රූපය අල්ලන්නත් බෑ. ඒ වර්ණ රූපය හඬ දකින්නත් බෑ. ඒ වර්ණ රූපයේ ගඳ සුවඳ දකින්නත් බෑ. ඒ වර්ණ රූපය අනිත් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. හරියට උදාහරණයක් ගන්න පිනතුනි, වතුර බේසමක් තියලා අපි වතුර බේසමට නැවෙන්න බලන්න. නැමෙනකොට ඒ වතුර බේසමෙන් අපට ඡායාවක් පේනවනේ. අපට ඡායාවෙන් අපේ ඇහැට ඒ රූපය පේනවා. ඒ පේන රූපය අපට පුළුවන් කණෙන් අහන්න. කණෙන් අහන්න බෑ ඒ රූපය. ඒ ඡායාව පේන රූපයෙන් ඝන සුවඳ පුළුවන් අපට අත්විඳින්න. ඒ පේන වතුර ටික පල් වතුරක් නම් වතුරේ ගඳෙයි. නමුත් ඒ රූපයේ ගඳද? රූපයේ ගඳ එන්නේ නැහැ. එතකොට ඒ රූපය අපට පුළුවන් දිව ගන්න. වතුර දිව ගන්න පුළුවන්, නමුත් රූපය දිව ගන්න බෑ. පින්නතුනි, මේ සිද්ධාන්තයම තමයි අනිත් හැම ඉන්ද්‍රියකම ලක්ෂණය. කනට ශබ්දයක් එනවා නම් ඒ කනට එන ශබ්දය පුළුවන් අල්ලන්න. කනට එන ශබ්දය මේ භෞතික කාය ස්පර්ශයෙන් විඳින්න බෑ. ඒක සෝත ප්‍රසාදයට විතරයි ඒ ශබ්දය එන්නේ. ඒ සෝත ප්‍රසාදයට එන ශබ්දය මොකටද ආයේ තියෙන්නේ? දැන් අපි කියමු, අපි මු දැන් මේකට තට්ටු කරා කියලා. මේකට තට්ටු කරාම අපිට ශබ්දයක් ඇහුණනේ. ඒ ශබ්දයයි ති මොහොකටද? ඒ ශබ්දයයි ති මගේ ඇඟිල්ලටද, මේ උපකරණයටද, කනටද, හිතටද? නෑ. පින්නතුනේ මේ එකම දෙයකටවත් ඒ ශබ්දයයි ති නෑ. හැබැයි මේ හේතු නැතුව ඒ ශබ්දය හටගන්නෙත් නෑ. දැන් යකඩ කැලි දෙකක් ගහන්න බලන්න. යකඩ කැලි දෙකක් එකට ගැහුවොතින් ඒ ශබ්දය අයිතිද යකඩ කැලි වලට? ඒ යකඩ කැලි වලට ඒ ශබ්දය අයිති නැහැ. කවුරු හරි අපට බැන්නොතින් ඒ ශබ්දය ඒ බැනපුගෙනට අයිතිද? ඒ ශබ්දය බැනපුගෙනට අයිති නැහැ. ඒ ශබ්දය මේ කනට අයිතිද? කනට අයිතිද නැහැ. ඒ ශබ්දය හිතට අයිතිද? හිතට අයිතිද නැහැ. එහෙනම් අපට අවිද්‍යාව හටගන්නේ කොහොමද? එහෙනම් අපට දුක හටගන්නේ කොහොමද? කවුරු හරි බැන්නම මොකද වෙන්නේ? අපි ඒ ශබ්දය අර කෙනාට බඳිනවා කියලා ඒ කෙනාට අයිති කරනවා. ඊට පස්සේ ඕනතරම් කණ්ඩු වෙන්න පුළුවන්. නඩු කියා ගන්න පුළුවන්, බැන ගන්න පුළුවන්, ඕනතරම් ගහ බැන ගන්න පුළුවන්. පින්නතුනි, සම්පූර්ණයෙන්ම දුක හටගන්න හැටි මේ. එතකොට එක ඉන්ද්‍රියකින් පින්නතුනි යමක් තමන්ගේ ජීවිතේට අත්දැකීමක් ලැබුණා නම් ඒ ඉන්ද්‍රියෙන් ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් ඒ අත්දැකීම අරගෙන එතනම ඒ අත්දැකීම නිරුද්ධ වෙනවා. අනිත් ඉන්ද්‍රියන්ගේ යම් යම් විදියට අරගෙන තමයි ඊටු ටික සම්පූර්ණ කරන්නේ. හරියට දැන් අපි මේ පින්නතුනි යනවනේ චිත්‍රපටි බලන්න. එහෙම ඉස්සර කාලේ යන්නේ නැතිනේ නේ. දැන් චිත්‍රපටි යනකොට දැන් බිත්තිය හරි ස්ක්‍රීන් එක හරි පේනවනේ රූප ටික. ඒ මොකද තමන්ට ඒ බිත්තිය පේන්නේ? පින්නතුනි අර ෆිල්ම් රෝල් ටිකක් වේගෙන් කරකැවෙනවනේ. ඒ කරකැවෙන වේගෙට තමයි අර චංචල රූප පේන්නේ අපට. එතකොට ඒ රෝලේ හඬ තියෙනවද? ඒ කරකැවෙනේ රෝලේ හඬ නැහැ. වෙනම හඬ දාන්නේ අනිත් පැත්තෙන්. ඒකට මේ දෙකම එකතු කරලා තමයි අපි තිරෙන් අපි මේ හඬයි මේකයි ඔක්කොම එකට ගලපලා අපි ඒක දිහා බලාගෙන ගහ ගන්නව නම් අපිත් කේන්ති ගන්නවා, ආදරය කරනව නම් අපිත් ආදරය කරනවනේ. අපි අර ස්ක්‍රීන් එක දිහා බලාගෙන අපේ මේ දුක හටගන්න විදිය. අර ඔක්කොම ටික එකට පින්නතුනේ ගලපල දුන්නට පස්සේ තමයි ලෝකයේ මේ සංස්කාර හටගන්නේ. ඒකෙන් තමයි දුක් සැප හටගන්නේ. මෙන්න මේ දේවල් ගැන වෙන වෙනම මේ සීමාව හඳුනවා දීම තමයි බුදුදහමෙන් කරන්නේ. එතකොට පින්නතුනි එක ඉන්ද්‍රියකින් යමක් ගන්නම් දැන් ඇසින් ගන්නේ වර්ණ රූපේ විතරයි. ඒ ගන්න වර්ණ රූපේ ප්‍රිය වන්නේ හැට විතරයි. ඒක අල්ලන්න යනකොට ප්‍රිය නැහැ. කනෙන් ශබ්දයක් අහනවා නම් ඒ හඬ මිහිරි කනට විතරයි. ඒ කනට මිහිරි හඬ අනේ ලස්සන හඬක් මේක අල්ලන්න ඕන කියලා කිව්වොත් හොඳ ලස්සන බෙරේක හඬක් ඇහුණා කියමු. හොඳ මිහිරි හඬක් ඇහෙන බෙරේක අනේ මේ හොඳ හඬක් මේ හඬ ආපු දැන ගිහිල්ලා අල්ලන්න ඕන ඉඹින්න ඕන කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒ බෙරෙන් හඬ ආපු හඬ ඉඹින කිව්වොත් මොකද අහුවෙන්නේ? හම්බ වෙන්නේ අර හරකගේ හැම තමයි. ඒක මහ ගඳ ගන්න හැමක් පින්නතුන. ලස්සන හොඳ රසවත් ආහාරයක් ගන්න බලන්න දිවට රහයිනේනේ. ඒ රස දේ අපේ ඇඟට අපේ ඇඳුමකට ගෙනත් දැම්මත් කොහොමද? අපි කැමතිද? හොඳ රසවත් කට සම්බෝලයක් තියෙනවා. අනේ මේ ටිකෙන් සාකුවේ ටිකක් දාගන්න කියලා දැම්මොත් මොකද වෙන්නේ? අනේ මේ හැට ටිකක් දාගන්න කිව්වොත් මොකද වෙන්නේ? පින්නතුනි ඒක ප්‍රිය වන්නේ දිවට විතරයි. එනිසා හැම ඉන්ද්‍රියකෙම ගන්න දේ ඊට අදාළ ශේත්‍රයේ ටික ඉවර කළා එයා පැත්තකට වෙනවා. අපි කරන්නේ මේ ටික ඔක්කොම එකට තියලා බඳිනවා. එතකොට පින්නතුනි බුදුදහමේ ඊටාම ගැඹුරු සංකල්පයක් කියනවා ආයතන කුසලතාවය කියලා. උදාහරණයක් ගත්තොතින් එක තැන ඉඳපු පුණ්‍ය හයක් තියෙනවා. උල් හයක් කියන එක කියමු. ඒ උල් හයක් පුණ්‍ය හයක් තියෙනකොට යම්කිසි කෙනෙක් මේ හයට නූල් එහෙක නූල් අනිත් එකට බඳිනවා ඒකේ නූල මෙහෙම මෙහෙම හයට නූල් ගැට ගහනවා. ගැට ගැහුවොතින් මැද මොකද හම්බෙන්නේ? මැද දැලක් වගේ හම්බෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. අපි ඇහැට රූපයක් දැක්කොතින් අපි හිතන එක කනටත් මිහිරි ඒක හොඳ දෙයක් කලින් දැකපු දෙයක් ඒක ස්පර්ශ කරන කොටත් හොඳයි කියලා අර හයටම ගැට ගහනවා. නමුත් අපි දක්ෂතාවයේ තිබුණොතින් මේක ඇහැට දැකපු දේ එතනම නිරුද්ධ වුණා කියලා දකින්න පුළුවන් නම් අර එක තැන තියෙන පුඤ්ඤහයේ නූල ඒකෙම ගැට ගැහුවොත් හැම එකේම නූල ඒකේක ගැට ගැහුවොත් මොකද වෙන්නේ? මැද දැලක් බැඳෙනවද? මැද දැලක් බැඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ ආයතන කුසලතාවයට ඒ ආයතන වලින් හටගන්න දේ ඒ ආයතනයටම තියලා බඳින්න තමයි බුදුදහම කියන එක තියෙන්නේ. ඇසෙන් දකින දේ එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඉතුරු ටික ගන්නේ මනෝ විඥාණයෙන් ධම්මා ලම්භනයක් විදිහට ගන්න බව Taman තේරුම් ගත්තොත් ඒ අහාපු දැකපු දේ හොයාගෙන ගිහිල්ලා ඒකට රාග ද්වේෂ හටගන්නේ නැහැ. පින්නතුනි එක අවස්ථාවක එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි එන්නේ. ඇහැට වර්ණ රූපය ගන්නකොට ඇහි චක්කු ආයතනය ඒ කාර්ය විතරයි කරන්නේ. ඊට පස්සේ සෝත ආයතන ආදී අනිත් ආයතන වලින් නැත්තම් මනින්ද්‍රියෙන් අනිත් ආයතන වලින් අරකී අතීත අධ්‍යක්ීමේ කී ටික ගැට ගන්න එක කරන ඉක්මනට. නමුත් එක ආයතනයකින් එක විට එකක් විතරයි ක්‍රියාත්මක වන්නේ. අන්න ඒ ක්‍රියාත්මක වන දේ ස්වභාවය මොකද්ද? මෙන්න මෙතෙන්දි තමයි පිනුතින අනිත්‍යතාවයේ තේරුම් ගන්න ඕනේ. මේක ඉතාම සීකල්පනාවෙන් ඉන්න මේක තමන්ගේ ජීවිතේට පිළිපදින්න බැරි වෙයි. මේකේ පළවෙනි පියවර තමයි අසහා දැනගන්න එක. මේකට කියන්නේ සුතමේ ඥානය කියලා. අසහා දැනගත්තත් පිනුතින අමතක වෙන්න පුළුවන් ඊළඟ මොහොතක. කමන්නේ මේක අසහා දැන ගැනීමම පිනුතින ඔබ ඉතාම භාග්‍ය සම්පන්න කෙනෙක් කියලා කියනවා. ලෝකේ අය අනිත්‍යතාවය කියලා විස්තර කරන්නේ මොකද්ද? ලෝකේ අනිත්‍යතාවය කියලා විස්තර කරන්නේ කැඩෙනව, බිඳෙනව, මේව මහලු වෙලා යනව, මේව විනාශ වෙනව කියලා. ඒ පින්නොත් අනිත්‍යතාවයද? අනිත්‍යතාවය නෙවෙයි, ඒක විපරිණාමය. ඒකට කියන්නේ බුදුදහමේ විපරිණාමය කියලා. ඒ විපරිණාමය තමයි විද්‍යාඥයනොත් ඇටම් එක බෙදලා විස්තර කරලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න අමාරු නෑ. බුදුදහමෙන් කියන අනිත්‍යතාවය මොකද්ද? මෙන්න මේ ඇස කියන ඉන්ද්‍රිය පහළ වෙන්නේ මේ මොහොතේදී. ඒක හේතු ටික එකතු වෙච්ච තැන අස්මින් සතිදං හෝති අස්මින් අසති දන්න හෝති. මේ හේතු ටික තියෙන තැන මේ අත්දැකීම තියෙනවා. හේතු ටික නිරුද්ධ වෙනවත් එක්කම මේ මොහොතෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හරියට තමන් උදාහරණයක් ගන්න කණ්ණාඩිය ළඟට යනකොට, මූණ බලන කණ්ණාඩියක් ළඟට යනකොට අප ඒ කණ්ණාඩි ළඟට යන්න කලින් ඇතන් රූපය තිබ්බද? කණ්ණාඩි ළඟට යන්න කලින් පොඩ්ඩක්වත් ඒ රූපේ කණ්ණාඩිය තිබ්බේ නැහැ. කණ්ණාඩියෙන් ආවට පස්සේ කොහොමද රූපේ ඉතුරුද? පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අපිට ආයේ කණ්ණාඩි ළඟට ගියාම ආයේ රූපේ බලන්න පුළුවන්. දැන් උදේ මේ ඇතන් කණ්ණාඩි ළඟට ගිහලා න්යායේ කවුරුත් නේ. එතකොට දැන් මේ පෙනුතුන් හිතනවද මං ඒ උදේ බලපු කණ්ණාඩි ළඟ දැන් රූපේ තියෙනවා කවුරුවත් එකට ගහලා දන්නේ නැහැ, හෝරාද දන්නේත් නැහැ. ඒක දාපු පුයරට මේ ගණියද දන්නේ නැහැ කියලා හිතනවද අපි? අපිට ඒ ගැන කිසිම දුකක් පින්නතුනේ හටගන්නේ නැහැ ඒ ගැන. නමුත් කණ්ණාඩි රූපේ නැතුණාට gedara අය කොහොමද? gedara ළමයි ටික, gedara සුරසල් සතුන් ඉන්නෝ නම් ඒ අය, gedara ගේට්ටුව, ඒව ගැන කොහොමද හිතන් ඉන්නේ? ඒ ටික නම් තාම තියනවා කියලානේ. පින්නතුනේ සම්මුති ලෝකයේ තියනව නැත්තේ නැහැ. නමුත් පරමාර්ථ ලෝකයේදී පරමාර්ථ සත්‍ය දිපිනුතුනේ එක තියෙන්නේ. තමන් ඒ ගැන නැවත හිතුවොත්, නැවත දැක්කොතින්, නැවත ඉන්ද්‍රිය හයෙන් එකකින් ගත්තොත් තමයි කණ්ණාඩි ළඟට ගියා වගේ නැවත සජීවී වෙන්නේ. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද එහෙනම්? අවිද්‍යාව කියලා කියන්නේ අර කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ කණ්ණාඩිය රූපය ඇති වුණා, නැවත ආවට පස්සෙත් ඒ රූපය ඉතුරු වෙනවා කියලා දකිනව වගේ අපි දැකපු අහපු දේවල් තවදුරටත් එහෙම තියෙනවායි කියලා හිතෙනව නම් අන්න ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අන්න ඒකට තමයි කියන්නේ අනිත්‍යතාවය දකින්නේ නැහැ කියලා. එතකොට එහෙනම් අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යතාවය කියලා කියන්නේ තනිකරම පටිච්චසමුප්පාදයේ හේතුඵල ධම මේ හේතු ටික තියෙනකොට ක්ෂණිකව ඒ මොහොතේ හටගන්න පංච උපාදාන ස්කන්ධය. ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ ඒ මොහොතේ පෙර පසු නොවේ අතීතයෙන් මෙතෙන්ට නොපෙමින රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ මෙතන මේ මොහොතේ හටගත්තා. ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒ හටගත්තු පංච උපානස්කන්ධය නිරුද්ධ වුණාට පස්සේ ඇති දෙයක් හැටියට ගන්න එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි දුක කියලා කියන්නේ. දැන් කවුරු හරි බැන්නොත් බලන්න. දැන් මේ පිනතුන හොඳට බණ අහගෙන ඉන්නෝනේ. අහගෙන ඉන්නකොට මේ ඇත්තන්ට කවුරු හරි බැනපු කෙනෙක් මෙතෙන්ට ආවයි කියමු. ආපුවම මොකද වෙන්නේ? පොඩ්ඩක් හිතේ වෙනසක් වෙනවනේ. ඇයි එහෙම වෙන්නේ? ඔවාර අතීතයේ නිරුද්ධ වෙච්ච එක තාම ඇති දෙයක් හිටියට අර කණ්ණාඩියේ තියෙන මූණ තාම තියෙනවා කියලා මම හිතගෙන ඉන්නවා ඒකයි. ඒක එතනම නිරුද්ධ වුණා. දැන් මොකද දැන්ුනේ? ඒ කලුතෙන් ඒ අතීතයෙන් චක්කු ප්‍රසාද ආදී ආයතන වලින් ගත්තු එක දැන් ගත්තේ කොහමද? දැන් ගත්තේ මනින්ද්‍රියෙන් ගත්තේ. මනින්ද්‍රියෙන් ධර්මාලම්බනයක් විදිහට දැන් ගත්තේ. මොකද පින්නතුනි මේ පංච ඉන්ද්‍රියංගෙම පංච ආයතනයෙන්ම ගන්න දේවල් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ආයතනයන්ගෙන් ගන්න ඒව වර්තමානයි. ඒව කිසි විටක අතීත අධ්‍යක්ෂ මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න බෑ. අතීත අනාගත ඒව ගන්න කොහෙන්ද? මනින්ද්‍රියෙන් ගන්න. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න ඒව පින්නතුනි පංච ආයතනයන්ගෙන් ගන්න ඒවා ලොකු අවබෝධයක් කර යන්නේ. ඒ වගේ සුළු කාර්යයක් කළා මගදී එක නවතිනවා. ඊටු ටික මනින්ද්‍රියෙන් තමයි අනිත් එක සම්පූර්ණ කරන්නේ. එතකොට මෙන්න මේක හරියට අපි දැනගත්තොත් පින්නතුනි අපි උපරිම උත්සාහ කරනවා මේ දැනුමත් එක්ක අපි සීය දිනු කරන්න. හැම මොහොතෙම අපි උත්සාහ කරනවා මෙන්න මේක තමයි යථාර්ථය. මේක තමයි පින්නතුනි දුකෙන් නිදහස් වීමේ මාර්ගය. වෙන කිසිම කෙටි මාර්ග නැහැ. මනින්ද්‍රියෙන් නැවත සති කියන චෛතසිකයේ තියෙනවා. දැන් මෙතන ඉතාම වැදගත් කාරණයක් බුදුදහමෙන් පින්නතුනි අමතක කරන්න කියලා නැහැ. දැන් බොහෝ දෙනෙක් කියන අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමානයේ ජීවත් වෙන කියලා. දැන් අලුතෙන් මනෝ වෛද්‍යවරු එහෙම කියන්නේ මේකයි. දැන් ওই ස්ට්‍රෙස් තියන අයට එහෙම සයිකියාට්‍රික්ස්ලා නැත්නම් සයිකොලොජිස්ට්ලා බොහෝ විට කියන්නේ වර්තමානයේ ජීවත් වෙන්න කියලා ප්‍රසන් මොමන්ට් එකේ. නමුත් බුදුදහමේ කියන එකට වඩා වෙනස් දෙයක. ඒගොල්ලන් කියන අතීත අනාගත අමතක කරන්න කියලා. බුදුදහමේ කියනවාද අතීත අනාගතය අමතක කරන්න කියලා? බුදුදහමේ කියන්නේ බුදුදහමේ කියන්නේ සතිය දිනු කරන්න, සති චෛතසිකේ දිනු කරන්න, දිනු කරන්න මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. තමන්ගේ ජීවිත කාලෙම මතක් කරගන්න පුළුවන්, මව කුසේ දිවක් මතක් කරගන්න පුළුවන්. අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට බලන්න බලන්න. මහා කල්ප 500ක් නිකන් ඒව නෙවෙයි. පින්නතුනි වරද මතක් කිරීම නෙවෙයි. සම්මා සතිය දිනු වෙන මතකේ වැඩි වෙන්නට ඕන. මතකේ අඩු වෙනවා නම් ඒක හිතන්න තමන්ට ලොකු වැරදීමක් කියලා. ධර්මාර්ගය යනකොට මතකේ වැඩි වෙන්නට ඕන. මෙතෙන්දි වන්නේ මනසින් සිහි නොකර ඉඳීම නෙවෙයි, සිහි වෙනකොටම දන්නෝ. දැන් මේ අතීත අත්දැකීම මේ මොහොතේ සිහි කරා කියන කියා දන්න. දැන් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණ බලන එක නෙමෙයි වරද. මූණ බලනකොටම අපට පෙරපසුණු අවබෝධයක් තියෙනුනේ මේක දැන් ඇති උනේ කියලා. එතකොට ඒක ඥානයක්. ඒක කොහෙවත් ඇඟේ නැහැ කොහෙවත්. අපි දන්නවා ඥානයෙන්ම දන්නවා ඒක අපට සම්පූර්ණ විශ්වාසයි ඒක. ඒ වගේ මෙතනින් අයින් වෙනකොටම දන්නවා ඒක නිරුද්ධුණා කියලා. ඒ නිසා අපි මේ කණ්ණාඩිය තියෙන රූපෙට කිසි විදකට අපි දුක් වෙන්නේවත් එයින් පීඩාවක්වත් අපට ඇතිවන්නේ. ඒ වගේම කවුරු හරි කෙනෙක් බැන්නනම් තමන්ට ආදරය කරානම් ඒක සිහි වෙනකොටම දන්නෝ දැන් මේ ඒ අත්දැකීම ලැබුණා නෙවෙයි තමන්ගේ මනසයි දැන් මේ තමන් කියවන්නේ සති චෛතසිකයෙන් මේක දකින්න කියන එක දකින්න තමන් දක්ෂ වෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි කිමු රහතන් වහන්සේ කෙනෙක් කියලා. රහතන් වහන්සේ කෙනෙක්ගේ අම්මා කෙනෙක් මිය ගියොතින් මිය ගිහිපු බව දැනගත්තොතින් මොකද කරන්නේ රහතන් වහන්සේ? දන්නේ නැතුව වගේ ඉන්නවද? රහතන් වහන්සේ වටින වෙදෙන්ට අම්මගේ මල ගෙදරට යනවා රහතන් වහන්සේ. ඒ අම්මගේ මල ගෙදරට යනකොට අම්මා ඒ රහතන් වහන්සේගේ අයියලා අක්කලා නංගිලා මලිලා අඬනවා හරියට. ඒ අඬන්නේ ඇයි? ඒ දුකටනේ. ඔව් ඒ දුකට. එතකොට රහතන් වහන්සේ අඬන්නේ නැහැ. ඇයි රහතන් වහන්සේ අඬන්නේ නැත්තේ? අතීතේක අමතක කළද? අර අඬනයටත් වඩා හොඳට මතකයි රහතන් වහන්සේට. අම්මා මව කුසේ හිටිය කාලෙත් එක මතක රහතන් වහන්සේට. නමුත් අඬන්න බෑ. අර අය අඬනකොට මොකද වෙන්නේ? අඬනකොට ඒගොල්ලන් කියනවා අනේ මගේ අම්මා මං ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි, කෑම දුන්නේ මෙහෙමයි, සෙල්ලම් බඩු අරන් ඇවිල්ලා දුන්නේ මෙහෙමයි කියලා. සම්පූර්ණ මේ අය දැන් කොහෙද ජීවත් වෙන්නේ? අර අතීත අත්දැකීම තුළ අර මනින්ද්‍රියෙන් අරගෙන, එයා මනින්ද්‍රියෙන් දැන් සිහි කරනවා කියලා දන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ දැන් මේ අම්මා ඉස්කෝලේ එක්ක යනවා, දැන් කිරි දෙනවා, ඒ ඔක්කොම ටික දැන් රඟපාලා දැන් එයා ඒ දුක් ටික ගන්නවා. රහතන් වහන්සේට ඒක මතක් වෙනකොටම දන්නව දැන් ඒ සිද්ධිය නෙවෙයි, දැන් මේ මානසින් දැන් ඒ අතීත අත්දැකීම තමන්ගෙම මයින්ඩ් එක තමන් රීඩ් කරනවා කියලා දන්නවා. තමන්ගෙම මනස තමන් කියවනවා කියන එක තමන් දන්නවා. ඒ නිසා එක සිහි වෙනකොටම දන්නෝ මේ දැන් ඒ සිද්ධිය නෙවෙයි, දැන් මේ තමන්ගේ මනසයි තමන් දකින්න කියන එක දකිමින් අර අතීත අනාගත කියන අන්ද දෙකෙන් මිදලා වර්තමානයේ දන්නව ඒක ඇති වුණාට ඒක දිගටම හිතේ තියන්නේ. ඒක සිතල වෙන එකක් හිතනකොටම අරක යට යනවා, අරක නිරුද්ධ වෙනවා. දැන් ඒකනේ දැන් සමහර මලගෙවල් වල දැන් අම්මා මැරිලා කියන අඬාඬ ඉන්නවා. කවුරු හරි කෙනෙක් විහිළුවක් කරනවා. විහිළුවක් කරාම මොකද වෙන්නේ? හිනා වෙනවා. දැන් බලන්න වෙනතනේ අර අම්මා ගැන දුක හිතෙනකොට දැන් හිතන්නේ පෙර බොරුවට කන ඇත්ත දෙය කටිය කරන්නේ. මොකද අම්මා ගැන අර සිද්ධි ටික මතක් වෙනකොට ඇඬෙන්න පුළුවන්. ඒ වගේම අර විහිළුවට අදාළ දේ සිහි කරනකොට හිනා වෙන්න පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. එතකොට ඒක දිගටම තියෙන දෙයක් නෙවෙයි. එතකොට ඒක සිහි වෙනකොට ඒ මොහොතේ හටගන්න දෙයක් හරියට තමන් සම්මාසයෙන් හිටියොත්, හරියට තමන් ප්‍රඥාවෙන් හිටියොතින් ඒක සිහි වෙන ඒ මොහොතේ තමන් දකිනවා මේ ඇති වෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් නේද, මේ රූප ආදී පංච උපාදස්කන්ධේ නේද හටගන්නේ කියන එක එයා නුවණින් දකින දැස්ස වෙනවා. පින්වතුනි මෙන්න මේකට කියන්නේ ආයතන කුසලතාවය කියලා. දැන් කලින් ආයතන සලයතන ගැන කිව්වනේ. එතකොට ඒ සලයතන වල ඇති වෙච්ච හැටි දසක රූප ගැන මේ පිනුදු ඉගෙන ගත්තනේ. ඒ රූප ගැන ඉගෙන ගන්නවා වගේම අපි දැනගන්නට ඕන ඒ රූප ගැන ඉගෙන ගන්න මේක 10 බෙදලා බලන විතරක් නෙවෙයි. ඒ 10ට අමතරව තව තියෙනවා අවිද්‍යා, කර්ම, තෘෂ්ණා කියන මෙන්න මේවත් එකතුව තමයි මේ මොහොතේ ඇස කියන ආයතනය හටගත්තේ. ඒ ඇස කියන ආයතනය අතීතයෙන් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, මේ මොහොතේ හේතු සජීවී වෙච්ච වෙලාවේදී හටගත්තු දෙයක්. ඒ හටගත්තු දේ මෙතනම නිරුද්ධ වෙනවා. ඒක අනාගතයට යන්නේ නැහැ කියලා තමන් නුවණින් දකින දක්ෂ වෙන්නට ඕන. බුදුහාඳුර දේශනා කරන උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ මෙන්න මේ ආයතන කුසලතාවය සඳහා කියලා. පින්නතුනි මේ දක්ෂතාවය පින්නතුනි හිතන්න එපා සුළුපටු දක්ෂතාවයක් කියලා. මේක පළවෙනි පියවර තමයි සුතමේ ඥාණයෙන් අසා දැනගන්නට ඕන. ඒක පළවෙනි දැන් මේ පිනතුන් හැමදෙනාම හොඳ අවධානයෙන් ඇහුනේ නේද? දැන් වෙනත් තැන්වල හුඟක් පිරිසට බණ කිව්වට වඩා මේ පිනතුන් ටික දෙනෙක් වුණාට ඔබ හැමදෙනෙක්ම බොහොම හොඳ අවධානයෙන් ඇහුවා. බොහොම හොඳයි ඒක. ඒ අහන එකට කියනවා සුතමේ ඥාණය කියලා. ඒක තමයි පළවෙනි පියවර. ඒක දන්නේ නැතුව අපි භාවනා කරලා වැඩක් නැහැ. එතන මෙන්න මේක දැනගෙන මේක හරියට තවත් තැනකට යන්න තියෙන ලිපිනයක් වගේ. දැන් ওই ලිපිනය අහගත්තේ. ලිපිනය අහගෙන වටපිට බැලුවට ඊට පස්සේ යන තැන තියෙනවද? දැන් අපි අනුරාධපුරේ රුවන්වැලි සෑයට යන්නේ ලිපිනය ඇහුවා. ඔක්කොම විස්තර කරන්න එහෙම නැගින කොළඹට යන්න, මෙහෙම යන්න, නුවරපාරේ යන්න, වරකපොලෙන් හැරෙන්න ඕම කියලා කියනවා. කියලා දැන් මෙතන ඉඳන් කියනවා කියලා වටපිට බලන කොහාඳුරනේ රුවන්වැලි සෑය කියලා බලනවා. පේනවද? රුවන්වැලි සෑය පේන්නේ නැහැ මෙතන ඉඳන් බැලුවට. දැන් විස්තර විතරයි කිව්වේ. දැන් ඊට පස්සේ පින්නතුනේ චින්තාමේ ඥානෙන් නිතර නිතර මේ ගැන හිතන්න ඕන මේ අවබෝධය. ඊට පස්සේ යන්න වාහනයකුත් ඕන. ඒ වාහනේ තමයි පින්නතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. එතකොට හැකියතාක් දුරට තමන්ගේ කය වචනේ සංවර කරගනිමින් හිත තැම්පත් කරගනිමින් නිතර නිතර පින්නතුනේ නුවණින් මේක දකින්නට ඕන. හැම මොහොතෙම මේක දකින වාර ගන්න වැඩි කරන්නට ඕන. පින්නතුනි මේක තමයි විදර්ශනා ඥානය කියලා කියන ඔබ බණ අහමින් හිටියත් ඔබ විදර්ශනා භාවනා කළ වගේ මේකේ ආනිසංසය කොච්චරද දන්නවද? බුදුහාමුදුරෝ දේශනා කළා ඉන්දියාවේ තියෙන ලොකු ගංගාවක්. ඒකට කියනවා ගංගානම් ගඟ කියලා. ඒ ගංගානම් ගඟේ හැටම 2000 දිග ගංගාවක්. ඒ ගඟේ එක කොනක ඉඳන් අනිත් කොනට මහා කන්දක් විදියට ආහාර පාන ඇඳුම් පැළඳුම් ඔක්කොම ගොඩ ගහලා දන් දුන්නට වඩා ආනිසංසයක් වෙනවා එක මොහොතක් සිල් රකින්න එක. මොහොතක් සිල් රකින්නට වඩා ආනිසංසදායි නෑ. හුඟක් කලක් සිල් රකින්නට වඩා ආනිසංසදායි එක සුළු මොහොතක් මෛත්‍රී භානාව වඩන එක. මාස ගානක් මෛත්‍රී භානාව වැඩුවට වඩා ආනිසංසදායි. දැන් මේ කියපු කාරණේ ගැන විදර්ශනාව ගැන මේ ප්‍රඥාව ගැන අසුරු සැනක් ගහන මොහොතක් තමන්ගේ සිතිවිලි මාත්‍රයක් කැප කරන්න පුළුවන් නම් අර සියලුම දේවල්ට වඩා ආනිසංසදායි වැඩි කියලා. ඒ තරම් කුසලයක් මේ තුලින් ජනිත වෙනවා, මේ තුලින් ඇති වෙනවා. ඒ නිසා හිතන්න එපා මේක සරල පිනක් කියලා. මේක ඉතාම ප්‍රබල කුසලයක් තමන්ට ඇතැම්මිට තමන්ගේ ඇතැම්මිට සුගතිය තීරණය කරන්න තරම් ප්‍රබල විදියට තීරණය වෙන සාධකයක් වෙනවා. මේ තමන් හරියට අවධානයෙන් මේ කරුණට ගැහුවනම්. එතකොට පින්නතුනි මෙන්න මේ දැනුමත් එක්ක අපේ ළඟ තව දක්ෂතා දිනු කරන කෙනාගේ ළඟ තියෙන ඕන කරුණු ටිකක් කරණීමෙත සූත්‍රයේ තියෙනවා. මේ කරණීමෙත සූත්‍රයේ ගාථාවක් තමයි අපි මුලින් මාතෘකා හැටියට තියාගත්තේ. මතකද ගාථාව මුලින්ම කියපු ගාථාව? සක්කෝ උජෝච සෝජෝච කියලා. ඔයකටත් මුලින් තියෙනවා කරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අවසමෙච්ච සක්කෝ උජෝච සෝජෝච කියලා. යම් කිසි ශාන්ත පදයක් කරා යන්න කැමති වෙනව නම් කෙනෙක් අන්න ඒ කෙනාගේ ළඟ තියෙනවන දක්ෂතා ටිකක් තියෙනවා. මොනවද ඒ දක්ෂතා? පළවෙනි ලක්ෂණය තමයි සක්කෝ දක්ෂ වෙන්නට ඕන. දක්ෂ වෙනවා කියන්නේ බණ දහම මහනකොට මේක තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒක තමයි පළවෙනි කාරණේ. දැන් මේ පිනතුනේ බොහෝ දිනක ළඟ ඒ දක්ෂතාව තියෙනවා. අපි දන්නවා දැන් වාඩි වෙනකොට අමාරුයි නේද? කීපේ පාරක් යහට මට හැරුණනේ. ඒ අමාරුවෙන් හරි පිනතුනේ මේ පිනතුන් දක්ෂයි මේක අහලා දැනගන්න. ඒක දක්ෂතාවයක්. ඒ වගේම මේ දක්ෂතාවත් එක තවදුරටත් ඒ දක්ෂතාව දිනු කරගන්නට ඕන. මොනවද ඊළඟට තියෙන ඕන දක්ෂතාව පිළඟ? උජෝච සෝජෝච. තමන් ඍජු වෙන්නට ඕන, වඩාත්ම ඍජු වෙන්නට ඕන. ඊළඟට සුවච කියලා ලක්ෂණයක් තියෙනවා. මොකටද සුවච කියලා කියන්නේ? ඈ සුවච කියන එක කීකරුකමත් එක්ක ළඟින් යන්නේ. හැබැයි කීකරුම නෙවෙයි. මේකත් හොඳට තේරුම වෙනස හඳුනා ගන්න. අර විපරිණාමයේ අනිත්‍යතාවය තේරුම් ගත්ත වගේ මේක. කීකරු කියන්නේ ගුරුවරයෙක් හරි වැඩිහිටියෙක් හරි කියනවා නම් කියන විදිහටම කරන එක. සුවච කියන්නේ මොකද්ද? නෑ සුවච කියන්නේ යමක් කියනකොට හොඳට ඇහුම් කන් දෙන එක. දැන් සමහර අය කියන්නේ නහයට අහන්නේ නැහැ කියලා. අන්නේ නහයට අහන්නේ නැහැ කියන එක විරුද්ධ පදයක්. යමක් කියනකොට හොඳට ඇහුම් කන් දෙනවා. ඒක කරන්න මොනේ කියලා එකක් නෑ. කීකරුකම කියන එක පින්නතුනි සමහර තැනදී ගුණයක් තමයි. නමුත් හැම තැනදීම ගුණයක් නෙවෙයි ඒක. ඇයි ඒ? පින්නතුනි අඟුලිමාලත් කීකරු කෙනේ. කීකරු කෙනා මොකද කරපොතේ? ඇඟිලි මාලයක් හැදුවනේ. මොකක්ද උනේ? ගුරුවරයට කීකරු වෙන්න ගිහිල්ලා. දහස් ගාණක් මිනිස්සු ඝාතනය කළා. එතකොට කීකරුකම හොඳයිද? කීකරුකම හොඳයි, ගුරුවරයා හොඳ නම් නේද? ගුරුවරේ වැරදි ආදර්ශයක් දුන්නොතින් මහා අනතුරක් වෙන්නේ. නමුත් සුවච බව කියන එක පින්නතුනි සක්‍රීය සවන්දීම අපි ඇක්ටිව් ලිස්නින් කියලා කියන්නේ. යමක් කියනකොට ඉතාම සාවධානවයේ කියන දේට ඇහුම් කන් දීමට සූදානම් බව. අන්න ඒ සුවච බව තමයි බුදුදහමෙන් අගය කරන්නේ. දැන් බුදුහාමුදුර සිද්ධාර්ථ කුමාරයා කීකරුද? කීකරුණා ගිහිගෙන්නේක් මෙන් නැහැ නං. ගෙදරටම වෙලා ඉන්නවා. කීකරුණා ගිහිගෙන්නේක් මොනත් අර ආලාර කාලම උද කරාම් පුත කියපු දේවල් අහලා ඉන්නවා. එහෙනම් ඒගොල්ලන්ගේ පිටුපලියන්නේත් නැහැ. සිද්ධාර්ථ තාපසතුමා සුවච කෙනෙක් වුණා නමුත් කීකරු කෙනෙක් වුණේ නැහැ. කීකරු කෙනෙක් වුණා නම් පින්නතුනේ අපට බුදුහාඳුර කෙනෙක් ලෝකෙට නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හදනකොට හදන්න ඕන කීකරු දරුවන්ද සුවච දරුවන්ද? ඔව් කීකරු දරුව හැදුවටින් වෙන්නේ මොකද්ද? ඔබ කියනකම් ඔබේ ළඟ කියන දේ අහගෙන ඉඳී විවාහ වුණාට පස්සේ ඒ කියන දේ කෙනෙක් කිව්වොතින් අම්ම තාත්තා බලන්න යන්න එපා කියලා කියන විදියට මිදි එන්නේ පලාතේවත්තා. ඒ නිසා ඔබ හදන්න ඕන කීකරු දරුවන් නෙවෙයි සුවච දරුවන් හොඳට මතක තියාගන්න. දෙකේ වෙනසක් තියෙනවා. ඒ නිසා සුවච බව කියනක මෙතන ගුණයක් හැටියට බුදුනාමය කියනවා. දැන් බුදුනාමය බලන්න විතාම සියුම් කාරණා විස්තර කරන්න හැටි අපි වැඩි හිතර නෑ මේවා. නමුත් වෙනතු මේ විතාම වැදගත් සංකල්ප. ඊළඟට මෘදු කියලා ගුණයක් තියෙන මෘදු බව නම්මේ සීලී භාවය අපි ෆ්ලෙක්සිබල් කියලා කියන ඉංග්‍රීසියෙන්. ඔය යමකට නම්මේ සීලී භාවයක් තියෙනට ඕන. දරදඬු ගතිය නැතිවීම කියන එක. අනතිමානී දැඩි මානය නැති වෙච්ච කෙනෙක් වන්නට ඕන. සන්තුෂ්ස පෝජය ලද දෙයින් සතුටු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නට ඕන. නිපක හොඳ බුද්ධිමත් කෙනෙක් වන්නට ඕන. සැහැල්ලු ගති පැවතුම් වලින් යුක්ත කෙනෙක් වන්නට ඕන. සංතින්ද්‍රියෝච ඉඳුරන් දමනය කරගත්තු කෙනෙක් වන්නට ඕන. අප්පගම්බෝ ප්‍රගල්බ දඩබ්බර ගති නැති කෙනෙක් වෙන්නට ඕන. කුලේ ස්වනනුකිද්දෝ තමන්ගේ කුලේට පවුලට විතරක් ඇලිලා එතෙන්ට විතරක් සීමා නොවෙච්ච කෙනෙක් වන්නට ඕන. නැච බුද්ධං සමාචරේකින්චි යේන විඤ්ඤෝ පරේ උපවදෙයොම්. නොනැති අය වැරදි කියන සුළු හෝ වරදක් නොකර ඉන්නට තමන් උත්සාහවන්නට ඕන. අන්තවන්න ඕන. මොකද පින්නද අපි කොහොම හිටියත් බණින පිරිසක් ඉන්නවා අපට බණිනව අනිවාර්යෙන්ම. අපේ බුද්ධිමත් වෙන්නට ඕන. ගුණවත් නොනැති අය බුද්ධිමත් අය දොස් කියන දේ වැරදි නොකර ඉන්න. ඒකත් ලක්ෂණයක්. මෙන්න මේ ලක්ෂණ මත පිහිටල පින්නතුනි ඊළඟට තියෙන ලක්ෂණය තමයි මෛත්‍රිය වඩන්නට ඕන. පින්නතුනි අපට මානසික පීඩා දෙන ප්‍රධානම කාරණය තමයි මොකද්ද? අපේ හිතේ තියෙන අමනාපය ද්වේෂය. ඒ නිසා ඔබ මානසික සුවයක් කරා යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ යන ගමන් මඟ ආරම්භ වන්නේ පින්නතුනි මෛත්‍රිය. මෛත්‍රිය නොවැඩනවා නම් මෛත්‍රී භාවනාව නොකරනවා නම් ඔබ පින්කම් වා කරා වෙන්න පුළුවන්. ඒ පින්කම් වලින් දිව්‍ය ලෝකයක් යන්නත් පුළුවන්. නවත් වෙන තුනේ නිවන් මග නැමැති නිවන නැමැති සාගරයේ වෙරළටවත් ඇවිල්ලා නැහැ. බුදුහාමුදුර දේශනා කරපු සැනසුම් මගේ හේව නැල්ලවත් ගෑවිලා නැහැ. මෛත්‍රිය නොවැඩවනවත් නම් ඒ නිසා මෛත්‍රිය නිතර කුරුදු පුහුණු කරගෙන යන්නට ඕන. ඒක දිනුකල ඉහලට යනකොට කොහොමද? ඉහලට යනකොට පිනුතුනේ කෙනෙක් දකිනකොටම මාතා යතාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්ම කෙනෙක් තමන්ගේ එකම පුතා ගැන යම් කිසි සෙනෙහසකින් කරුණාවකින් යුක්ත ඇසකින් බලනවා නම් අන්න එවැනි ඇසකින් හැම දෙනෙක් කෙරෙහිම බලන්න අපි හුරු වෙනවා. එහෙම හුරුණාම පිනතුනේ කොයි තරම් වෙනසක් අපේ ජීවිතේ වෙනවදනේ? දැන් ගෙදරදී කෑම එහෙම අඩුවේ නම් මොකද වෙන්නේ? ඇතැම්මිට අම්මට තියෙන කෑම ටික අපට දීලා අම්ම ඇතැම්මිට කුසගෙන ඉන වෙලා තියෙනවනේ. දැන් අපි ගොඩක් මේ වගේ සීල සමාදානයක් තියෙනදී කෑම බීම අඩු වුණොතින් අපි මේ ආකාරයෙන් අපි බලන්න හුරු වෙලා ඉන්නවනන්නේ. අපේ තියෙන කෑම ටිකක් හරි අපි වෙනත් කෙනෙකුට දෙන සූදානම්. අපට කියලා අපි කලින් සූදානම් කරපු තැන පොට්ටේ වෙන අමාරු කෙනෙක් ආවොතින් ඒ ටික හරි අපි දෙන සූදානම්නේ. පින්නතනේ මානසිකත්වයෙන් නොසිටිනවා නම් අපට නිවන් මාග යන්න බෑ. ඒ තරම් ඉහළ මානසිකත්වයක් අපේ ළඟ තියෙන්නට ඕනේ. එහෙම ගමන් මාගක තමයි නිවන් මාග වැටිලා තියෙන්නේ. ඒ නිසා අර මුලින් කියපු අවංක භාවය ඇතුළුවේ ලක්ෂණ ටික තියෙන ගමන් පින්නතුනේ ඊළඟට නිතරම මෛත්‍රිය පුහුණු කරන්නේ ඒ කනිස්සයට ප්‍රයෝජනයක් වෙන නෙවෙයි. එහෙම කරන්න අපේ හිතට ලොකු සහනයක් එනවා. අපේ හිතේ තියෙන මානසික පීඩා අඩු වෙනවා. පින්නතුනේ පසුගිය අවුරුදු 40-50 මානසික වෛද්‍යවරු කරපු පරීක්ෂණ තියෙනවා. ඒ අයගේ වෙනම ජර්නල්ස් තියෙනවා. ඒගොල්ලන් ලියපු ප්‍රකාශය කියන්නේ වාර්ෂික ප්‍රකාශ දින ජර්නල්ස් කියලා අපි කියන්නේ වාර්ෂික ප්‍රකාශ. ඒ ප්‍රකාශයම පිනතුනි බලන්න කියවලා පසුගිය අවුරුදු 40-30 කරපු හැම පරීක්ෂණයකින්ම කියන්නේ මානසික පීඩා අපි කියන්නේ ස්ට්‍රෙස් කියලා. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වල මානසික ආතතිය කළමනාකරණය කිරීම සඳහා දීපු උපදේශ වල ප්‍රධාන වශයෙන්ම කියන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මෛත්‍රී භාවනා දිනු කරන්න, ලෙවෙන් ෆයිනස් එක දිනු කරන්න. අනෙත් එක මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න, සම්මා සතිය දිනු කරන්න, සතිය දිනු කරන්න කියනවා. මේ අය පිනතුනේ බුදුදහම දැනගෙන කියලා නෑ මේවා. බුදුදහම පිළිබඳව සමහර අධ්‍යයන කළ තිනු පස්සේ කාලේ මේවා පිනතුනේ බුදුහාමුදුරුවෝ මේට අවුරුදු 1000 ගානකට කලින් මේ කියපු අපට මේ. දැන් සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරන්නේ කොහොමද? ඒකායනෝ භික්ඛවම ගෝසත්තාන විසුද්ධිය ශෝක පරිද්දවන සමතික්කමාය දුක දෝමන සනඟත්තංගමාය මේ කියලා තියෙන හැටි. කර්ණිමෙත් සූත්‍රය කොහොමද කියන්නේ? යන්තං සාන්තං පදං අවිසමිතයන් සාන්ත පදයක් කැමති නම් මෙන්න පිළිපදින මේ ටික. මෙන්න මෛත්‍රී භාවනා මේ තියෙන. දැන් වර්තමානයේ බටහිර යුරෝපේ, අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ මේ විද්‍යාඥයන් මේ මනෝවෛද්‍යවරුන් අනාවරණය කරන දේවල් මීට අවුරුදු 1000 ගානකට කලින් බුදුහාඳුර අපට දේශනා කළා කියලා. ඒ නිසා ඒ අය පින්නතුනි බුදුදහම අධ්‍යයනය කරමින් ඉනෝ නමුත් බුදුදහම අහලටවත් සාමේ හැවිලා නැහැ. ඊට වඩා දැනුම තියෙන අපේ මේ බණහන් ඔබට බුදුදහම ගැන. ඔබ ඊට වඩා වාසනාවන්තයි. ඔබ ඊට වඩා ඉදිරියට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා පින්නතුනි මේ කරුණ අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නට ඕන. ඒ නිසා අවංක භවයේ ඉඳගෙන මේ දක්ෂතා ටික දිනු කරගෙන මේ පින්නතුනි ආයතන කුසලතාවය අපි ඇති කරගන්නට ඕන. මෙස් කනහසාර ඉන්ද්‍රිය කියලා කියන්නේ අතීතයේ තිබෙන මෙතෙන්ට ආව නෙවෙයි, හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන එකක්. ඒ නිරුද්ධ වෙච්ච බව ගැන නිතර සිහියෙන් ඉන්න, සිහියෙන් නොසිතියොටින් ආකෝ දැකපු දේවල් අතීතයට ගිහිල්ලා සමණ්ඩ දුක් පීඩා එනවා. ඒ නිසා ටිකෙන් ටික හිත දිනු කරන්න උත්සාහ කරන්න. අන්න එහෙම දිනු කළ පින්නතුනි මේක ඉහෙළම දිනුව ගැන සඳහන් කරනවා. යමක් දකිනවා නම් දික්ඨේ දික්ඨමත්තං කියලා කාරණයක් තියෙනවා. දැන් මේක රාතන් වහන්සේ කෙනෙක් අත්දැකීම. මේ මාර්ගයේ දිනු කළා ඉහෙලට මාවට පස්සේ යමක් දකිනවා නම් දකිනකොටම දන්නෝ මේක මේ මොහොතේ ඇතිවෙච්ච දෙයක් කියලා. දැන් උදාහරණයකට කණ්ණාඩි ළඟට යනකොටම අපි දන්නෝනේ දැන් මේ මොහොතේ කණ්ණාඩි රූපය හැඩගැත්තේ කියලා. කණ්ණාඩිය ළඟට යන්න කලින් අපි උදේ ගියපු රූපයට දැන් ගියපු රූපය සමානයි නේ? කිසි වෙනසක් නැහැ. හැබැයි අපි කිසි විටකත් හිතනවද උදේ තිබෙච්ච රූපේම දැන් මේ හවස වෙනකන් තිබ්බයි කියලා? නෑ පින, අපි කවදාවත් හිතන්නේ නැහැ. අර රූප දෙක සමාන වුණාට අපි කවදාවත් හිතන්නේ නැහැ. මොකද උදේ තිමෙච්ච හේතු ටිකට සමාන හේතු ටිකක් නිර්මාණය වෙච්ච නිසා සමාන රූපයක් නිර්මාණය වුණාට උදේ තිමෙච්ච කණ්ණාඩි රූපයේ හවස සමන් එනකන් හිටියේ නැහැ. දැන් ඔබ ගෙදර යනකොට ඔබේ දරුවා ඉස්සරහට උදේ පෙනිච්ච වගේ අර උදේ තිමෙච්ච හේතු ටිකම සමාන නිසා ඒ මූණම පේනවා. නමුත් පින්නතුනි මේ හේතු ටිකක් නිර්මාණය වෙලා අලුතෙන්ම මෙතන මේ අත්දැකීම දැන් මේ නිර්මාණය වුණා. ඇසෙන් දකින දේවල්, කනෙන් අහන, මේ ඉන්ද්‍රියන් හයෙන්ම ගන්න අරමුණු වල ස්වභාවය මේක. පින්නතුනි මේ අත්දැකීම ලැබුණොත් කෙනෙකුට හිතයි, කෙනෙක් හිතයි අනේ එහෙනම් දැන් ඉගෙන ගන්න එකලුත් නැහැ, රැකියාවට යන එකලුත් නැහැ, දරුවන් ඉගුතුකම් කරන එකලුත් නැහැ, උදෙන් අවදි වෙන එකලුත් නැහැ කියලා හනන්නේ. එහෙම වේද? පින්නතුනි හිතන්න එපා මේ අවබෝධය ලැබුණයි කියලා තමන්ගේ ජීවිතය අලස කෙනෙක් වේද කියලා. දැනටත් වඩා කඩිතර වෙනවා. දැනටත් වඩා කලින් අවදි වෙනවා. දැන් නිදියනටත් වඩා පැයක් හරි අවදියෙන් භාවනා කරනවා යා. ඒ විතරක් නෙමෙයි මේ අවබෝධය ලබාගත්තු දවසට කොහොමද වෙන්නේ? පින්නතුනි මේ පින්නතුන් අහලා ඇති අනුරාධපුරයේ රුවන්වැලි සෑය, මිරිසවැටිය, ලෝවාමහා ප්‍රාසාදය, ජයශ්‍රී මහා බෝධිය මේ නිර්මාණ ඉදිකරන්න කවුද අනුශාසනා කළේ? කවුද ඒවට සැලසුම් මැන්දේ? රහතන් වහන්සේලා. රුවන්වැලි සෑය ආදී මේ මහා නිර්මාණවල සැලසුම්කරුව කවුද? තානිකරන් පින්නතුන් රහතන් වහන්සේලා. මේ අත්දැකීම් ලැබපු, මේ අනිත්‍යතාවයේ දැකපු, මේ දික්ඛේ දික්ඛමත්තන් දැකපු, ආයතන කුසලතාවට හිත තිබ්බ රහතන් වහන්සේලා තමයි මේ සියලුම දේවල් වලට සැලසුම් ඉදිරිපත් කළේ. දැන් කාලේ කෙනෙක් පාලමක් හැදුවොත්, ගොඩනැගිල්ලක් හැදුවොත් වගකීම කොච්චර කාලයකටද? අවුරුදු 100යි 200යි වැඩි වුණොත් 4-500යි. රහතන් වහන්සේ කෙනෙක්ගේ සැලසුමක ගැරන්ටිය කොච්චර කාලද? අඩුම ගානේ පිනුතු අඩුම ගානේ ලොකු පිළිසකරක් නොකර අවුරුදු 10ක ගැරන්ටියක් තියෙනවා 1000ක. එතකොට කවුද වැඩිපුර සාර්ථක? අනිත්‍යතාවය දන්න කෙනාද නොදන්න කෙනාද? අනිත්‍යතාවය දකින කෙනා පිනුතුනි ඉතාම දුර දක්නා නුවණින් වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනමන කාලා තුන් මාසයක් ගියාට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූල මෝරිකාත්‍යයෙන් රැස් වුණ 500ක් රහතන් වහන්සේලා මේ දහම අවුරුදු 5000ක් ඉදිරියට යන විදියට සම්පූර්ණ සැලසුම් හැදුවා. බාණක ක්‍රමය අනුව ඒ රහතන් වහන්සේට බාර දීලා අවුරුදු 5000ම නොකෙඩී යන විදියට සීලොම සැලසුම් හැදුවා. පාලේනි ධර්ම සංගායනාව කළේ බුදුහාමුදුරු පිරිනමන කාලා කොච්චර කාලයකට පස්සේද? තුන් මාසයක පස්සේ. ඒ තුන් මාසයක පස්සේ කරපු ධර්ම සංගායන සහභාගී වෙච්ච සමහර රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා දැකපු සමහර රහතන් වහන්සේලා ඊට අවුරුදු 100කට පස්සේ පවත්වපු දෙවෙනි ධර්ම සංගායනට සමහර රහතන් වහන්සේලා සහභාගී වෙලා තියෙනවා. ඇතැම් අවුරුදු 140යි 150යි 120යි ඒ වගේ වයසයි. දෙවෙනි ධර්ම සංගායන සහභාගී වෙච්ච සමහර රහතන් වහන්සේලා දිව්‍ය ලෝකෙට වැඩම කළා. ඊළඟ තුන්වෙනි ධර්ම සංගායන ඊට අවුරුදු 136කට පස්සේ තිබ්බේ. ඒ තුන්වෙනි ධර්ම සංගායනට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කළා. ඒයට මේ කාලයට මෙහාට එන ආරාධනා කළා. ඇවිල්ලා මේ ශාසනය ගොඩ ගන්න, මේ ශාසනයේ තියෙන වදුරට මුහුණ දෙන්න සුදුසු පුද්ගලයන්ට ආරාධනා කළා තමයි ඒ රහතන් වහන්සේලා නෙද්දක පියාගත්තේ. ඒ රහතන් වහන්සේලා පිරුණ පැවි බලන්න පිනතේ කොයිතරම් දුර දක්නා නොනින්ද මේ වැඩ කළ තියෙන්නේ. ඒ නිසා ධර්මයේ දන්න අය ආවට ගියාට වැඩ කරන කලබලකාරින් නෙවෙයි, අදුරදර්ශී අය නෙවෙයි. ධර්මයේ දැනගන්න පින්නතුනේ වඩ වඩාත් මියා බුද්ධිමත් වැඩ කරනවා. යා කලබල වෙන කෙනෙක් නෙවෙයි. යා මේ ශාසන වෙනුවෙන් කරන්න පුළුවන් ඉහෙළම දායකත්වය දක්වන තමන්ගේ ජීවිතයටත් යහපත කරනවා, තමන්ගේ දරුවන්ගේ ජීවිතයටත් යහපත කරන විතරක් නෙවෙයි, මේ දෙවියන් සහිත ලෝකයාටම තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. එනිසා පින්නතුනේ අද අපි සාකච්ඡා කළ මේ කරුණු අපි අද සාකච්ඡා කළේ ප්‍රධාන වශයෙන්ම ප්‍රඥාව ලබා ගන්න ආකාරය. ඒ පළවෙනි පියවර හැටියට අපි විස්තර කළේ කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනා කුසලයෙන් මිදලා හැකිතාක් දුරට කුසල දහම් දිනු කර ගන්නවා. ඊළඟට සම්මාදිට්ඨියේ දෙවෙනි පියවර වන ලෝකෝත්තර සම්මාදිට්ඨිය යන විදියට මේ හේතුඵල ධහම දකින පුළුවන් විදියට පින්නතුනි මේ ඇතිවීම නැතිවීම දකින්න. අනිත්‍යතාවය කියලා කියන්නේ වෙනස් වීමම නෙවෙයි, කැඩිලා බිඳිලා යාම නෙවෙයි, ඒක විපරිණාමය. හැබැයි අනිත්‍යතාවය කියලා කියන්නේ මේ හේතු ටික තියෙන තැනදී මේ හේතු ටික ඇති වෙනවා, නැති වෙන තැන එතනම ඉතුරු නැතුවම නිරුද වෙනවා කියන කාරණය. එතකොට මෙන්න මේ ඔස්සේ පින්නතුනි අපි දක්ෂයන් වන්නට ඕන. ඒක පළවෙනි පියවර හැටියට සුතමේ ඥාණයෙන් අහලා දැනගන්නට ඕන. දෙවෙනි පියවර හැටියට චින්තාමය පඥාවෙන් නැවත නැවතත් යෝනිසෝ මනසිකාරයෙන් මේ කරුණු මෙනෙහි කරන්නට ඕන. ඊළඟට භාවනාමය පඥා විදියට සමථ දර්ශන භාවනා කරමින් ටිකෙන් ටික මෙන්න මේක තමන්ට දවසට හිතන වාර ගන්න වැඩි කරන්නට ඕන. මේ අනිත්‍යතාවය දිනකට තමන්ට වැටහෙන සිහි කරන වෙලාව වැඩි කරගන්න පුළුවන් නම් පින්නතුනි මෙන්න මේකයි නියම දක්ෂතාවය කියලා කියන්නේ. මේක වැඩි කරගෙන ගිහිල්ලා පින්නතුනි යම් කිසි දවසක අපි සම්පූර්ණම ජීවිතය මේකත් එක්ක එකට බද්ධ වෙන දවසක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට මේ ආත්ම භාවයේදීම නිවන් දකින්න බැරි වුණොත් පින්නතුනි කවදා හරි දවසක බුදුහාමුදුරු කෙනෙක් අපට මුණ ගැහුණොත් බුදුහාමුදුරු මොකද අපි දිහා බලන්නේ? අපි දැකපු ගමම බලන්නේ කොයිතරම් දුරට මේ තැනැත්තා මෙන්න මේ අනිත්‍යතාවයේ කොයිතරම් සසරේදී පුරුදු කරපු කෙනෙක්ද කියලා බලන්නේ. එතකොට පඤ්ඤා ඉන්ද්‍රිය කොච්චර දිනු කර පඤ්ඤා ඉන්ද්‍රිය දිනු වෙලා නම් ඒ තා ප්‍රමාණයට යාගේ සතිය දිනුයි, වීරිය දිනුයි, ඊළඟට ශ්‍රද්ධාව දිනුයි, සමාධිය දිනුයි. මේවට කියන ඉන්ද්‍රිය ධර්ම කියලා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වලින් පින්නතුනි ශක්තිමත් වෙන්නේ මේක තමයි අපේ සැබෑ දායාදය. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක තැනක 37 බෝධිපාක්ෂික ධර්ම දිනු කරන්න කියලා. තව තැනක කියනවා ආරසංගික මාර්ග දිනු කරන්න කියලා. තව තැනක කියනවා සත්ත බොජ්ජංග වඩන්න කියලා. තව දැනක කියනවා පංච ඉන්ද්‍රිය වඩන්න කියලා. තව දැනක කියනවා පංච ඉන්ද්‍රියන් නොවැඩුවත් ඉන්ද්‍රිය දෙකක් වඩනකොට අනිත්‍යය වැඩෙනවා කියලා. සති පඤ්ඤා දෙක වඩනකොට අනිත්‍යය වැඩෙනවා කියලා. අන්තිමේදී කියන්නේ මොකද්ද? පඤ්ඤා නැමැති එක ඉන්ද්‍රිය වඩනවා නම් සත්‍යස් බෝල් ස්පර්ශක ධර්මයම වැඩෙනවා කියනවා. එනසම් හරේ දහම් දැනුමක් සහිතව මේ දහමට අදාළ ධර්ම දේශනා හැකිතා පහන්න පිණිසනේ. අහන හැම මොහොතකම තමන් ඉන්නේ භාවනාවකේ කියලා හිතන්න. ඒ නිසා ධර්ම භාවනාවෙන් බැහැර වූ ධර්ම ශ්‍රවණයක් නැත කියලා කියනවා. හරියට බණ අහනවා නම් පිණිසුනේ ඒක භාවනාවක්ම වෙලා. මොකද දිගටම යන්නේ පිණිසුනේ අපේ හිතේ ධර්ම මානසිකාරය යන්නේ. බුදුහාම දේශනා කර විමුක්තියටපත් වෙන විමුක්තායතන පහක් ගැන. අහලා තියෙනවද? ඔව් මොනවද විමුක්තායතන පහ? ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක්. නිවන් දකින්න දොරටුවක්. නිවන් දකින්න ස්ථානයක්. ධර්ම ශ්‍රවණය ඊට පස්සේ ධර්ම දේශනාවත් විමුක්තායතනයක්. දැන් බණ කියද්දි සමහර අය රහත් වෙලා තියෙනවා. සමහර සෝවාන් වෙච්ච අය අනාගාමී වෙලා තියෙනවා. අනාගාමී අය ධර්ම දේශනාවට එන්නේ අනාගාමීව ධර්ම දේශනාවෙන් බැහැර යන්නේ රහතන් වහන්සේ කෙනෙක් විදියට. සමහර කෘතඥ අය ධර්මාසනාරූඪ වෙනවා ධර්ම දේශනාවෙන් බැහැර යන සෝවාන් කෙනෙක් විදියට. ධර්ම ශ්‍රවණය විමුක් ධර්ම දේශනය විමුක් සායදනය. ඊළඟට ධර්ම සජ්ජහායනය. හොඳට මෙනෙහි අර්ථ මෙනෙහි කරමින් සූත්‍ර ආදී සජ්ජහායනය කරනවා නම් ඒකත් විමුක් සායතනයක්. ඊළඟට ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡාව විමුක් සායතනයක්. පහ මොකද්ද? ඔව් පහ තමයි පිනුතුනි භාවනාව සමති දර්ශනා භාවනාව බොහොම හොඳයි. එතකොට මේ කරුණ වලින් එකක් විතරයි භාවනාව කියලා කියන්නේ. හැබැයි අනිත් කරුණුත් භාවනාවෙන් බැහැර නැහැ. අනිත් ඒවත් භාවනාවකින් කළොතින් තමයි සැබෑ විමුක්ති ආයතනයක් වන්නේ. ඉතින් ඒ සඳහා පිනුතුනි නිතර අපි උනන්දු වෙමින් කල්‍යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාර්යය ධර්මාධර්ම ප්‍රතිපත්තියත් එක්ක නිතරම අපි ඉන්නට ඕන. නිතරම දිනපතාම තමන්ගේ ළඟ තියෙන අඩුපාඩුකම් අඩු කරගන්න. දිනපතාම මෛත්‍රී සාගත වන්න. දිනපතාම තමන්ගේ දෑතින් කෙනෙකුට උදව්වක් කරන්න. තමන් මහන්සියෙන් උපයන දේවල් පුණ්‍යස්තේත්‍රවල නිදන් කරන්න. ලෝකේ යහපතක් වන දේක් කරන්න. අනිත් දේ බුදුහාමුදුරුවෝ ඉතාම වැදගත් කාරණයක් දේශනා කළා. ඔබ මේ ශාසනයෙහි අවසාන කෙනා වෙන්න එපා කියලා. ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඇයි එකින් කියන්නේ? මොකක්ද ඒ කියන්නේ? ඔව් ඔබගෙන් මේ ශාසනය නැති වෙලා යන දෙන්නට එපා. මේක හරියට රිලේ එකක් වගේ. බැටන් එක ඔබේ අතට දුන්නා. ඔබේ අතින් බැටන් එක ගිලිහෙන්න දෙන්න හොඳ නෑ. තව කෙනෙකු අතරින් එක දෙන්නට ඕන. අඩු ගානේ ඔබේ දරුවන්ට හරි මේ දහම කියලා දීලා තමයි ඔබ ඇස් දෙක පියා ගන්නට ඕනේ. ඒක ඔබේ වගකීම. ඒක බුදුහාඳුරන් ඉල්ලීම. බුදුහාඳුරෝ පින්නතුනේ මේ දහම අවබෝධ කරගන්න විශාල පරිශ්‍රමයක් කළා. ඇස්සිස් මාස්ලිය දන් දුන්නා. සුවිශාල පරිත්‍යාගයක් කළා තමයි අනාගතයේ පහළ නපු වෙනුවෙන් මේ දහම අපට දායාද කළේ. එහෙම සංසන්දනය කරනකොට පින්නතුනේ අපි මොනවද කරන්න බලාගෙන ගියම් කැපවීම නේද? බුදුහාඳුර අප වෙනුවෙන් සුවිශාල කැපවීමක් කළා. බුදුහාඳුර විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා පින්නතුනේ බැමිණි ඉතිහාසය වැනි කාලවල විශාල පරිත්‍යාගයක් කළා. අවුරුදු 12ක කාලයක් බොහොම අමාරුවෙන් මේ ශාසනය ආරක්ෂා කළා. ඒ රැකගත්තු දහම තමයි, ඒ නිර්මල බුදු දහම තමයි අද ලෝකේ පුරාම තියෙන්නේ. ඒ ලාංකික හාමුදුරන්ට ශක්තිය ජීවේ දුන්නේ කවුද? ලාංකික අපේ මාතීත මුතුන් මිත්තන්. ගෙදර ඉන්න තමන්ගේ දරුවෝ අඬද්දි, දරුවෝ කුසගෙන ඉඳිද්දී ඒ දරුවන්ට තියෙන කෑම ටික අම්මට තාත්තට දෙන්න තිබෙන කෑම ටික අරගෙන ආවලා ස්වාමීන් වහන්සේට දානය දීලා ස්වාමීන් වහන්සේව ආරක්ෂා කරා. එහෙම රැකගත්තු ශාසනයක් තමයි පිළිදෙන අද ලෝකෙම තියෙන්නේ. ඒ නිසා ලංකාව කුඩා වුණත් ලංකාවට බොහෝ දෙනෙක් ගරු කරන්නේ පින්තුනේ ලංකාවේ මේ බුදුදහම ආරක්ෂා කළ නිසා. ලංකාවේ හුඟක් මැණික් තියෙන නිසාවත්, ලංකාවේ වටේ දීවර සම්පත තියෙන නිසාවත් නෙවෙයි ලෝකයේ ලංකාවට ගරු කරන්නේ ලෝකෙ බුද්ධිමත් අය. ලෝකයේ ලංකාවට ගරු කරන්නේ ලංකාවේ මේ බුදුදහම ආරක්ෂා කරපු නිසා. ඒ නිසා පින්තුනේ ඒ ගෞරවයට අපට ඔබටත් අයිතියක් තියෙනවා. හැබැයි ඒ අයිතිය අතීත උරුමය ගැන ඔබ යම් සිනහතමානී ආඩම්බරයක් විඳින ගමන් අනාගත පරපුර වෙනුවෙනොත් අපි මේ දහම රැගෙන යනට අපේ ලොකු වගකීමක් තියෙන බවත් අපි මතක තියාගන්න ඕන. පින්නතුනි අද අපි සාකච්ඡා කර කරුණු වලින් මෙයක් තන ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ධර්ම ගැටලු තියෙනවා. අපේ පින්නතුන් ප්‍රශ්න අහනවා නම් අඩුවේ නම් අහන්න පුළුවන්. වැරදුනාට කමක් නැහැ. දැන් අද දේශනා කරපු දෙයට අදාළව ගැටලු තියෙනේ වහන්න. අපේ පින්නතුන් ඉතින් වාක්‍ය දෙයෙන් ශ්‍රද්ධාවන්තයි. ඒ වගේම ඉතින් ආන්දුරන්ට හුඟක් මේ ගරු කරනවා, ආන්දුරන්ට අපහසුතාවයට පත් වෙයි කියලා අපේ ඇත්තෝ ප්‍රශ්න අහන්නේ සමහරදී. නමුත් සාමාන්‍යයෙන් බණක් අහද්දිම ප්‍රශ්න හිතට නැගෙන්න ඕනේ පින්නතුන් නොතේරෙන තැන්. නෑ, බුදුදහමේ නෑ කියන්නේ නෑ. මේක ඊටාම වැදගත් කාරණයක්. නෑ කිව්වොත් ඒක අන්තයක්. දැන් කරණීමේ සූත්‍ර අන්තිමට තියෙන්නේ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. යම් කිසි කෙනෙක් කිව්වොත් කිසියම් රූපයක්වත් ශබ්දයක්වත් නෑ කියලා. පින්නොදින අපට පෙන්වන්න පුළුවන් ඇයි මේ නැත්තේ, ඇයි මේ තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්. ඇස සජීවී වෙන තැන මේ රූපය තියෙනවා. දැන් මෙතන ශබ්දය බලන්න. දැන් මේ શબ્දේ මං ඇහුවටින් තියේද කියලා. දැන් මේ පිනුතෙන් උත්තරේ මොකද්ද? මේ શબ્දේ තියෙනවද? නැත්නම් මොකද බලන්නේ? මේකේ අන්න ඒක තමයි. මේ શબ્දේ නැහැ කිව්වොත් එක අන්තයක්, ඒක උච්ඡේද දෘෂ්ටිය. මේ શબ્දේ තියෙනවා කිව්වොත් ඒක සාස්ත්‍ර දෘෂ්ටිය. එනිසා බුදුදහමේ නැහැ කියන්නේත් නැහැ. ඇත කියන්නේත් නැහැ. ඕ මේ හේතු දෙක තියෙනකොට මේක නිර්මාණය වෙනවා. ඒකත් ඒ මොහොතට හට ගන්න දෙයක්, අතීතයෙන් එන දෙයක් නෙවෙයි. ඒ හේතු දෙක නිරුද්ධ වෙනත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එනිසා මෙන්න මේ දර්ශන දෙකම එක විට නොනින් දකින්නට ඕන. ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් එක විට බැහැර වුණොත් කෙනාට තමයි මධ්‍යම ප්‍රතිපදාවක් මුණ ගැහෙන්නේ. දික්ඨින්ච අනුපගම්ම කියලා කියන්නේ මේකයි. මේකේ ඇතිවීම විතරක් දකින කෙනා එයා සාස්ත්‍ර දෘෂ්ටි යනවා. එයාට නැත කියන අන්තය පේන්නේ නැහැ. මේකේ නිරුද්ධ වීම විතරක් දකින කෙනාට මොකද වෙන්නේ? එයා උච්ඡේදයට වැටෙනවා. එයාට අර නැවත හටගන්න යථාර්ථය පේන්නේ නැහැ. එනිසා රූප නැහැ, ශබ්ද නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. රූප තියෙනවා, ශබ්ද තියෙනවා ලෝකේ. ඒ තියෙන අර කණ්ණාඩි ළඟට යනකොට නිර්මාණය වෙන රූපය වගේ. එනිසා මේ අධ්‍යක්ීම් ලෝකයක් තියෙනවා. හැබැයි ඒ ලෝකේ තියෙන්නේ ඒ අවස්ථාවට නිර්මාණය වෙන ලෝකයක් තියෙන්නේ. එතකොට ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් දෙකම බුදුදහමෙන් බැහැර වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අර ඇත කියන සාස්ත්‍ර අන්තයේ හිටියාය බණ අහපු ගම මොකද වැටෙන්නේ? උච්ඡේදයට වැටෙනවා. කිසිම දෙයක් නැහැ කියලා නාස්තික දෘෂ්ටියකට වැටෙනවා. එහෙම වැටුනොත් පින්නතුනේ අර සාස දෘෂ්ටිට වඩා බලවත් ප්‍රබල ඒක. ඊට වඩා මිත්‍යා දෘෂ්ටියක් ඒක. එයා දැමිට කර්මියවත් විශ්වාස කරන්නේ. පින්නතුනි කර්මය, කර්මඵලය බුදුදහමේ විශ්වාස කරනවා. හැබැයි මේ කර්ම විඳින සත්‍යයම නැවත විඳිනවායි කියන සාස දෘෂ්ටියෙන් මිදලා ඒ කර්මය විස්තර කරන්නේ. එනිසා බුදුදහමේ නැත කියන අන්තයට යන්නේ නැහැ. කර්මයක් ඇත්තෙම පරිසම්පද අනුවම තමයි විස්තර කරන්න තියෙන්නේ. ඇත්තෙම චිත්තචෛතසික ගත්තත් ඒව කිසිම තැනක රැස්වීමක් නැහැ. ඒ මොහොතට හටගන්න, ඒ මොහොතට නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ. දැන් අපි ඉටිපන්දන් ටිකක් දැල්වනකොට එක පහනකින් ඊළඟ පහන දැල්වනවා, එහෙම එහෙම පහන් දැල්වන්න පුළුවන්. ඒ ආලෝකයේ බාහිරින් බලාගෙන ඉන්න කෙනෙකුට පේන්නේ මේ පහනේ ආලෝකය ඊළඟ පහනට ගියාය කියලා. නමුත් පින්නතුනි මේ පහනේ ආලෝකය ඊළඟ ආලෝකයට ගියේ නැහැ. මේ පහනේ රස්ණයෙන් කරේ ඊළඟ පහනට අවශ්‍ය පරිසරය සකස් කළ දෙන එක. එතකොට එතන ආලෝකය නිර්මාණය වුණා, එතන ගින්දර ඇති වුණා. කිසිම දෙයක් මෙතනින් ඊළඟ මොහොතට යන්නේ නැහැ. හැබැයි මේ සිතුවිල්ල ඇතිවන්නේ, මේ සිතුවිල්ල නිරුද්ධවන්නේ ඊළඟ ඇතිවන සිතුවිල්ලට බලපෑමක් කළා. නිකම්ම නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි හේතුඵල සිද්ධාන්තය. ඒක තමයි හේතුඵල සිද්ධාන්තයෙන් මේකෙන් චිත්තචෛතසික වල ස්වභාවයක් තියෙනවා. ඒක ඇත්තෙන් පරිසම්පාදී සූවිසි ප්‍රත්‍යාදී ප්‍රත්‍ය ආශ්‍රයෙන් විස්තර කරන්න ඕන එක. හැම මොහොතෙම හටගන්න සිතුවිලි ලක්ෂණයක් තමයි ඒක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වන්නේ ඊළඟ සිතුවිලට, ඊළඟ චිත්තචෛතසික වලට යම් කිසි විදියක බලපෑමක් කළා. හැබැයි බලපෑමක් කරා කියලා මෙතනින් ඊළඟ එකට යනවා කියලා සිතක් හෝ චෛතසිකයක් යනවා කියලා බුදුදහමේ කියන්නේ. යනවා කිව්ව ගමන්ම බුදුදහමේ අනිත්‍ය සංකල්පයට පහරවා දෙනවා. බුදුදහමේ පටිසම්පාදයට පහරවා දෙනවා. දැන් අපි ලණුවක් වගේ දෙයක් කඹයක් වගේ ගස්සනකොට අර වේව්ස් යනවා වගේ පේනවනේ. හැබැයි ඒකෙන් කිසිම දෙයක් යන්නේ නැහැ. මේ බලපෑම නිසා අර පහත් විශ්ින් තියෙනවා. බලාගින්න කෙනෙකුට පේන යනවා වගේ. නමුත් කඹේ කියන්නේ ඒ බලපෑම නිසා ඊළඟ දෙයට බලපෑමක් කළා විතරයි. අපි අද කරන කර්මය ඇතැම් විට තව ආත්මවාසිය ගානකට පස්සේ බලපෑමක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට මේ ශරීරයට ඇත්වෙන ශරීරයේ ස්වභාවයන් වුණත් ඊළඟ ශරීරයට යම් සිදුවයක බලපෑමක් කරන්න පුළුවන් මේ චිත්ත චෛතසික බලපෑමත් එක්ක. දැන් උදාහරණයක් ඇටියට යම්කිසි අනතුරකින් මිය ගියා නම් කෙනෙක් ඇතැම් විට මේ ශරීරයේ ඇතිවෙච්ච සමහර සලකුණු උපන්ලැප විදියට ඊළඟ ආත්ම භාවයේ මිනිසියන් වුණොත් හැම වෙලාවෙම නෙවෙයි සමහරට බලපාන වෙලාවල් තියෙනවා. කිසිම දෙයක් යන්නේ නැtei කියලා මනසවත් යන්නේ නැහැ කියලා විස්තර කරන බුදුදහමෙහි මේ වගේ දේවල් බැහැර කරන්නේ. මේ වගේ බලපෑමක් තියෙනවා. මේ වගේ ලක්ෂණයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි යම්කිසි දෙයකට දැඩිව ආසා කළා නම් ඒ ආසා කරපු දේ ඇතැමිට භෞතික වශයෙන් උනත් මනසින් ඊළඟ මොහොතේ ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට දැන් අපි කියමු යම්කිසි කෙනෙක් හැරමිටියකට හුවාක් ආසයි කියලා. අපි කියමු බෑග් එකකට කියලා. හුවාක් ආසයි කියලා. ඉහළම දිව්‍ය ලෝකයට ගියොත් ඒ බෑග් එක අරන් යන්නේ. නමුත් පිනතුනේ සමහර විට කුසලයෙන් දුර්වල තැනක ඉපදුනොත් ඇතැමිට අරක දැඩි ආසාවක් එක්ක දැඩි අභිජ්ජාවක් එක්ක ආවනම් මෙතෙන් තියෙන දේවල් ටික ඔක්කොම විනාශ වෙලා මෙහෙදී අලුත් දුවිලි යන්න පුළුවන්. නමුත් මනසින් ඊළඟ මොහොතේ අර එක අල්ල ගන්නවා. එහෙම හැකියාවක් තියෙනවා. මෙතනින් මේ ටික නිරුද්ධ වෙනකොටම ඊළඟ මොහොතේ මනසින් අල්ල ගැනීම තමයි ඇත්තෙම පිනතුනේ කර්ම චක්‍රය කියලා කියන්නේ. දැන් අපි මෙතන අපේ විඥානේ මෙතන නිරුද්ධෙමත් එක්කම ඒ මොහොතේ අපි ගන්න ඊළඟ මොහොතේ අපේ ගෙදර නම් ගෙදර ඇතේ කියලා අපි ගන්නවා නම් භවයෙන් අපි අල්ලගත්තොතින් ඊළඟ මොහොතේ අපි එතෙන්ට ආසා කරලා තියෙනවා නම් ඊළඟ සිටුවිල්ල ඉපදෙන්නේ ගෙදරට ආසන්නව. ඇතැම් විට ගෙදර උපතක් බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ කුසක වෙන්න පුළුවන් පිනක් තිබුණොතින්. ඇතැම් විට ඊට වඩා පිනක් තිබුණොතින් ඇතැම් රුක් දෙවියෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඊටත් වඩා පිනක් තිබුණොතින් මහේසාක්‍ය දෙවියෙක් කියලා ගැන බලන් ඉන්න පුළුවන්. ඇතැම් විට පින අඩුනොත් මොකද වෙන්නේ? හුඟක්ම පින දුර්වල වුණොත් මොකද වෙන්නේ? ගෙදරට කාමරයට හුඟක් ආසා කරොත් මොකද වෙන්නේ? ඔව් බය වෙන්න දෙයක් නැහැ. ගෙදරින් පිට යන්නේ නැහැ. ඔව් ගෙදරම කාමරේම හම්බ වෙනවා ඊළඟ ආත්මේ. හැබැයි පිනොතින් මිනිස්සුන් වෙලා නෙවෙයි. ඒකේ අනතුර. මනසෙහි ඒ වගේ ස්වභාවයක් තියෙනවා. මනස ඊළඟ මොහොතේ තන අල්ල ගන්නවා ඒක. ඒක ධර්මතාවයක්. ඒක දෙවියෙක් නිර්මාණය කරන දෙයක් වත් වෙනත් කෙනෙකුගේ කැමැත්ත අනුව සිදුවන දෙයක් නෙමෙයි. මේක ධම්ම නියාමයන් අනුව සිදුවන ධර්මතාවයක් මේක. ඒ නිසා අපි නිතරම කරන්න ඕන තමන්ගේ නුවණ දියුණු වෙන විදියට තමන්ගේ අවිද්‍යාව අඩු වෙන විදියේ දර්ශනයක නිතරම තමන්ගේ මනස මෙහෙවන්නට ඕන. දැන් එක පිටම අපිට සම්පූර්ණම අවිද්‍යාව දුරු කරන්න බෑ. අවිද්‍යාව අඩු වෙන විදියට එකාතකින් කම්මස්සගත සම්මාදිතේ ඉන්නට ඕන. එකාතකින් ලෝකෝත්තර සම්මාදිතේට අදාළ විදියට සිටිවිලි නිතර අපේ හිතනට ඕන. හිතන හිතන මොකද වෙන්නේ? අපේ මනස දියුණු වෙනවා. මනස දියුණු වෙන දියුණු වෙන මොකද වෙන්නේ? මේ මානසිකත්වයකම හිටියොතින් නැවත මේත සමාන මනුසාත්ම භාවයේ තැනක තමන් ප්‍රතිසන්දිය ගන්නවා. ඊටත් වඩා මනස දියුණු තත්ත්වෙක හිටියොතින් මනුස්ස ලෝකයට ආවත් මීට වඩා පහසු ලෙඩ දුක් අඩු පහසුවෙන් තමන්ට ධනෙ ලැබෙන අධ්‍යාපන ලැබෙන මානසිකත්වයේ තැනක තමන් පිළිසිඳ ගන්නවා. ඊටත් වඩා දියුණු නොවතින් මනස කොහොමද? රැකී රක්ෂා කරන්න අවශ්‍ය නොවන දිව්‍ය ලෝකෙක ඉපදෙන. දිව්‍ය ලෝකවලත් මනස දියුණු වෙන්න ඉහළට යන්න ඒ ඉහළ තැන්වල තමන්ට පහසුකම් ටික තමන් කැමති වෙනකොටම අවශ්‍ය එක නිර්මාණය වෙලා තියෙනවා. තමන්ගේ අර මානසික අවිද්‍යාව අඩු වෙච්ච ප්‍රමාණයට. ඊටත් වඩා මනස දියුණු කරගින් කොහමද? රූපාචර බ්‍රහ්ම ලෝකේ යනකොට මොකද ස්වභාවය? එතකොට භෞතික දේවල් ඕනම නැහැ. ආහාර පාන දැන් දිව්‍ය ලෝකේ යනකොට සියුම් ආහාර ගන්නේ ඕජා විතරයි ගන්නෙ. ඉහළට යනකොට භෞතික මුකුත් මොන්නේ ඥානසුවෙන් ඇතැම් විට කල්ප ගණන් යා බ්‍රහ්ම ලෝකේ ඉන්න රූපාචර බ්‍රහ්ම ලෝකේ. රූපාචර බ්‍රහ්ම ලෝකයක් ඉක්මවන විදිය මානසිකත්වයක හිටියොතින් එයාට භෞතික මුකුත්ම නැහැ. එයා මනසක් විතරක් තියෙන, කය නොමැති සිත විතරක් තියෙන බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. හැබැයි එතන අනිත්‍ය නැවත ඵලයට එන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එතන ඉක්මවල දේශනා කළා, ඉහෙලම මානසිකත්වයක හිටියසින් කොහොමද සියලුම අවිද්‍යාව දුරු කළා, හැම මොහොතෙම හට ගන්න නිරුද්ධ වෙන මේ අසාර්ථය සම්පූර්ණ ජීවිත අධ්‍යක්ීමක් කරගත්තු ති මොකද්ද? මරණයෙන් පස්සේ තමන්ගේ විඥාන නිරුද්ධ වීම සමගම කිසිදු මෞගුසකට හෝ ඕපපාතික හෝ කිසිදු විදිහේ භවයකට නොවන විදිහේ සම්පූර්ණම සසර ගමනේ අවසන් කරනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු කර්ම චක්‍රය සහ ඒ කර්ම චක්‍රයෙන් සංසාර චක්‍රයෙන් ඉක්මවීමේ මාර්ගය. එනිසා මේට අදාළ ධර්ම දේශනා හැකිතාක් අපි ජීවිතය තුළ අහන්නට උත්සාහ කරමු. එසේ කටයුතු කරන්නට ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කමේ දායකත්වය උසුරින් බලාපොරොත්තු වෙනවා. ලබන ජනවාරි පළවෙනිදට තමන්ගේ දියුමගේ 58 වෙනි උපන්දිනය සමරන UA ගාමිණී මහත්මයාට නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරමින් ඒ පවුලේ පිනතුන් ආශිර්වාද කරනවා. ඒ මහත්මයාතුළු පිනතුන් හැම දිනාටම පෙරස් කරගත් ආව පුණ්‍ය ධර්ම ආනිසංසයෙන් නිරුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. ඒ වගේම සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පින්කම තුළින් ජනිත කරගත් තව පුණ්‍ය ඵලය අපරමෙන් මීගිය යම් තා ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ සියලු ඥාතිවද මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ටත් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් පින් දුන හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත්තියත් චිරජීවනය සැලසේවා. පින්කම ආනිසංසයෙන් පින් දුන හැම දිනාටම තමන්ගේ සුජීවත්ව ජීවත් වන තමන්ගේ මව්පිය දරු ඥාති දූ දරු හැම දිනාටම පින්කම ආනිසංසයෙන් ඒ හැම දිනාගේම සියලු යහපත් ඇතුම සමෘද්ධිමත් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා අන්තෝ සම්බේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොහින් තෑවි සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.